2016 වසරේ පළවෙනි මාසයේ 3 වෙනිදා භාවනා වැඩසටහන, නව අවුරුද්දේ පළවෙනි වැඩසටහන. මුලින්ම හැම දිනාටම සුභානුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අලුත් අවුරුද්ද ඇතුළත මම මේ ධර්ම අවබෝධය සිදු කරගෙන අවසන් කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න මේක දිගින් දිගට මේක අහලා ඉන්න දෙයක් නෙමෙයි, මේක ඉවර කරන්න ඕන කියන අදිෂ්ඨානය තේරුම් කරගන්න. ඇසීමෙන් පමණක් සිදු වෙන කාරණයක් නෙමෙයි. දැන් අපි ක්‍රිකට් මැච් තියෙනවානේ, ක්‍රිකට් මැච් දිහා බලන් හිටියද කවමදාවත් ක්‍රිකට කෙනෙක් වෙනවද? වෙනවද? වෙන්නේ නැහැ. ඊට පස්සේ නැත්තම් ෆුට්බෝල්, වොලිබෝල්, නෙට්බෝල් ඔය මොනව හරි කියන ඔය ක්‍රීඩා තියෙනවනේ, ඕවා හරි දිහා මේව බලාගෙන ඉඳීමෙන් කවදාවත් ඒවායේ විස්තර ਵਿਚාර කිරීම රේඩියෝ එකකින් අහගෙන හිටියා කියමින් කවදාවත් ඒගොල්ලෝ ඒ ක්‍රීඩකේ බවටපත් වෙන්නේ නැහැ. එහෙමනම් වෙනම පැත්තක් තියෙනවා ක්‍රීඩකේ බවටපත් වෙන. ඒ තමයි ප්‍රායෝගිකත්වයනේ, පුහුණු කිරීම. ඒ පුහුණු වෙන ගමන් ඒ ක්‍රීඩකයෙකු මේ මැච් බලනවා. හොඳ ක්‍රිකට් පුහුණු වෙන ගමන් එයා හොඳ ක්‍රිකට් මැච් බලනවා. එවිට යාට ලොකු අත්දැකීම් ගන්න පුළුවන්ද බැරිද? අරකින් ගන්න පුළුවන්. අරයා මෙහෙමයි මේ දේ කරන්නේ, අරයා මෙහෙමයි බෝලේ මේ කරකවන්නේ, අරයා මෙහෙමයි මේ බෝලේ දාන්නේ කියලා, මේ කැච් එක මෙහෙමයි ගන්න කියලා යා හරියට තේරුම් ගන්න. ඒ නිසා ඉස්සරහින් තියෙන්න ඕන ප්‍රායෝගිකත්වය. ඇසීමෙන් තමයි එන්නේ. නමුත් අපේ ජීවිතයේ ඉස්සරහින් ප්‍රමුඛව ප්‍රායෝගිකව තියෙන්න ඕන පුහුණු වීම. එහෙම නැත්නම් විදර්ශනාව කියන දේ. විදර්ශනාව කියන්නේ යමක් පැහැදිලි කරගන්නවා. පැහැදිලි කරලා දුන්නාම තියෙන දෙයට වඩා වටිනකමක් පැහැදිලි කරගත්තාම තියෙනවා. තේරෙනවානේ? දැන් හැමෝම දැන් ගොඩක් මහතුරු නම් උයලා දෙන දේනේ නේද වළඳන්නේ, අනුභව කරන්නේ. කවුරු හරි ඔයල දෙන දේ අනුභව කරන්නේ කොච්චර ලේසිද නේද? තමන් දවසක් උයාගෙන කාල බලන්න ඕන රහ කොහොමද කියලා. මොකද රහ? ඒක තමයි වැරද්ද. දැන් මේ හාමුදුරුවරුත් එහෙම අපිට දැන නැති වෙයි කියලා ඔයගොල්ලන්ට උයන්න දෙන්නේ නැහැ. හාමුදුරුවෝ හැමදාම උයලා බෙදලා කාලා දෙනවා. හාමුදුරුවෝ උයලා දෙන බෙදලා දෙන දේවල් ටික කාලේ යන්න ඕන. මං එහෙම නෑ. මං මෙහි කුකරි ක්ලාස් කරන්නේ. ඒ කියන්නේ ඔයත්තුත් උයන්න ඕන. උයාගෙන කන්න ඕන තමයි. තේරෙනානේ? නැත්තම් අර උයන කෙනා නැති වෙච්ච දවසර මහත්තයා කඩවල් ගානේ යන සිද්ධ වෙනවා, බඩිකින්නින් ඉන්න සිද්ධ වෙනවා, බැලබැනේ ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා අර උයල දේ දෙන දේ කනවා වගේ දෙයක් තමයි අහගෙන ඉන්නේ. පැහැදිලිද? ඒකත් හරි වැදගත්. මොකද ව්‍යංජන අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ නමුත් අර කෑම ආහාර ඒකේ තියෙන සාරය, ඒකේ තියෙන උත්තරේ ලබන ගන්නවට වැඩිය මේ උත්තරේ හදන්නේ කොහමද නේද? මේක ව්‍යංජනේ හදන්නේ කොහොමද? බත උයන්නේ කොහොමද කියන එක පිළිබඳව පොඩ්ඩක් පිටිපස්සෙන් අපි ඒ ධර්මය කොහොමද ගොඩ නැගෙන්නේ කියලා සොයා බලන්න ඕන. ඔව්, විමසා බලන්න ඕන මේක කොහොමද වෙන්නේ කියලා. දැන් අපි සමහර ඉන්න අය මේ හෝටල් වලදී හොඳ රස කෑමක් ගත්තාම ඒගොල්ලෝ අහනවා මේක කොහොමද හැදෙන්නේ, පොඩ්ඩක් මේක මෙනු එක බලන්න පුළුවන් කොහොමද මේ කියලා ඒගොල්ලෝ බලනවා. ගිහිල්ලා බලන දේ තැන් වලදී බලනවා. බැලුවාම ඒගොල්ලෝ ඒකේ තේරුම ගන්නවා. ඒ වගේ මේ ධර්ම කරුණ කොහොමද හැදෙන්නේ මේ ධර්ම කරුණ කොහොමද ගොඩ නැගෙන්නේ, කොහොමද මෙතෙන්ට මෙච්චර මේ විදියට රසවත් මේ කරුණ පැමිණේ කියලා ආදී වශයෙන් එහි අන්තර්ගතයේ යථාර්ථය සොයා යා යුතුයි. එහෙම ගිහිල්ලා තමන් ඒක පුහුණු වෙන්න ඕන. කොහොමද මම ඒක හදාගන්නේ, කොහොමද ඒක මම ගොඩ නගාගන්නේ කියලා. ඒක තමයි විදර්ශනා. තේරුණානේ? දැන් අපිට හදලා දීපු වාහන තියෙනවා. අපි කරන්නේ මොකද? ඒ වාහනවල නැගලා ගමන් බිම යනවා. මං අහන්නේ බැටරියවත් මාරු කරගන්න පුළුවන්ද අපිට? ඒකට තේරුමක් තියෙන්න බෑනේ. ඒකත් දන්නේ නැහැ සමහර වෙලාවට. අන්න ඒ වගේ තමයි පින්නතුනේ, අපි හදලා දෙන ධර්ම කරුණු, පැහැදිලි කළ ධර්ම කරුණු අපි අහගෙන ඉන්නවා කියන්නේ හදලා දෙන වාහනවල යනවා වගේ. ඔව්, ඒක යන්න ඕන. යන ගමන් ඉගෙන ගන්න ඕන. මම යන මේ වාහනේ මේ පිළිතුර කොහොමද හැදුනේ, මේ වාහනේ කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ, මේ වාහනේ කොහෙද නිෂ්පාදනය, මේ මොන වගේ තාක්ෂණයක්ද මේකේ තියෙන්නේ කියලා එයා හඳුන ගන්නවා නම් එයාට එයාගේ ප්‍රශ්න විසඳගෙන යන්න පුළුවන් මට්ටමේ දවසක් එයාට ශක්තිය උදා වෙනවා. ගැටලුවක් ඇති වුණොත් එහෙම ඒක නිරවුල් කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. දැන් වාහන සම්බන්ධයෙන් ඒක ඉගෙන ගත්තේ නැහැ නැති වුණත් ධර්මයේ සම්බන්ධයෙන් මේක ඉගෙන ගන්න ඕන. අර මම උදාහරණයක් කරේ. හැම කෙනාටම ගැටෙච්ච වැඩ ඉගෙන ගන්න බැහැනේ. නමුත් ඉගෙන ගත්තොත් දැනුමක් තිබුණොත් හොඳ නැද්ද? තාම හොඳයිනේ. එහෙනම් දැනුමක් තියෙන්න ඕන. වැඩක් ගන්න හරි කෙනෙක්ගෙන් දැනුමක් තියෙන්න ඕන. ඒ වගේ මේ හිත පිළිබඳව ගමනේදී නම් අපිට අනිවාර්යෙන් මේක ඉගෙන ගන්නම වෙනවා. තේරුම් ගන්නම වෙනවා. කෙනෙක් අඹගෙඩියක රස බලලා එයා රස පුරුසාරමක් කියනවා. ඒකෙන් ඔබට ඒ රස දැනෙන්නේ නැහනේ. ඔබත් ඒ රස බලන විටයි ඒ රස ප්‍රත්‍යක්ෂව ඔබට දැනෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ කරුණු ධර්ම කරුණු වල යථාර්ථය සොයා නොයෑමේ ප්‍රතිඵලය තමයි අපිට මේ කල්යෑමට හේතුව. විමසමින් බලන්න ඕන. මේ අවබෝධය මට ඉක්මනින් පහළ කරගන්න ඕන. මේ මානසික නිදහස් වුණු අවස්ථාව, සංස්කාරකයන්ගේ නිදහස් වුණු අවස්ථාව මට වහවහ ඉක්මනින් උදා වෙන්න ඕන. පැහැදිලිනේ නේද? ඒ අවස්ථාව උදා වෙන්න ඕන කියන අදිස්ථානයේ තමන් උත්සාහය කෙරෙන්න ඕන. කෙනෙකුට මේ සංස්කාරකයන්ගෙන් ඉවත් වීම එච්චරම අවශ්‍ය නැහැ කියලා චින්තනයේ සමහර වෙලාවට උගන්වනවා. ඒ උගන්වන ඒ කතා කරන මනසට අපි රැවටුනොත් එහෙම ඒ චින්තනය අපි රැඳෙනවා. තේරෙනවනේ? එක එක තියෙනවනේ මදයන්. දැන් අපි තරුණ කාලයේ නිසා මට තිබුණ නැහැ ධන මාන්නය, බල මාන්නය තිබුණ නැහැ. මොකද තිබුණ නැහැ නේවා. තිබුණ නැති නිසා ඒක නැහැ. මට ආව යොබ්බන මදේ කියලා එකක්. මොකද තරුණයිනේ. තරුණ නිසා අයහත්ය දෙනවා. ඒ නිසා එනවා යොබ්බන මදේ කියලා එක. ඒ කියන්නේ යෞවන මාන්නය. මත් වීම, තරුණ භවෙන් මත් වීම. මට කායික බලය, මානසික බලය තියෙනවා. ඒ නිසා කියන කාරණේ. තව අයස තියෙනවා කියලා. නමුත් ඒ අදහස ආවහම මම ඒකට රැවටුණා නම් මොකද වෙන්නේ? ඒකට රැවටුණා නම් තව අයසට යනකම් මේක තේරුම් ගන්න අද මෙහෙම බණ කියන්න කෙනෙක් නැහැ. තේනවා? ඒ සිතට එදා උත්තරයක් දුන්නා මරණය කියන කාරණය හමුවේදී අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒක කොයි වෙලාවද දන්නේ නැහැ කියලා මනසට කියනවා. ඒ නිසා අපේ හිතේ යම් ආකාරයකින් ධර්මය ප්‍රතික්ෂේප කරන මනසින්, අවබෝධය ප්‍රතික්ෂේප කරන මනසින් යම් කිසි මදමාන ගතියක් ඇති වෙලා තියෙනවා නම් මොකක් හරි හේතුවක් නිසා අපි හිතට කතා කරලා අපේ හිත හදන්න ඕන. ආමඳුරු කියන විදියට හැදෙන්න ඕනේ. තමන්ට ඕන විදියට තමන්ගේ හිත හදාගන්න. හිතට රැවටෙන්නේ නැතුව හිත තුල තියෙන විද්‍යාව විතරක් අරගෙන අවිද්‍යාව අයින් කරන්න. ඒකයි අපි කියන්නේ. එහෙනම් අපි කියන විදියට හිත හදාගන්නේ කියලා කතාවක් නැහැ. ඔබේ සිත තුල තියෙන යහපත් දේ අරගෙන අයහපත් දේ බැහැර කරන්න. විද්‍යාව අරගෙන අවිද්‍යාව අවසන් කරන්න. ඔබ තුල තියෙන විද්‍යාව හා අවිද්‍යාව මොකක්ද? ඔබ තේරුම් අරගෙන තියාගන්න ඕන. මේ මනස තුල නම් විද්‍යාත්මක වූ දෙයක් දකින්නේ තේම නැත. මනස තුල කිසිදු විද්‍යාත්මක දෙයක් ඇත්තේ නැති, තියෙන්නේ අවිද්‍යාත්මක දේවල්. මේ ලෝකේ දැන් මේ සුපෝටියක් අරගෙන බලන්න, කෝටියක් අරන් බලන්න, කෝටි සිය ගානක් අරන් බලන්න, ඒ හැම කෙනාගේම මනසේ තියෙන්නේ අවිද්‍යාත්මක දේවල් මිසක් විද්‍යාත්මක දේවල් නෙමෙයි. ලෞතර බුදු කෙනෙක් බලන විදියට, ආදන් වහන්සේ කෙනෙක් බලන විදියට, ආර්ය ශ්‍රාවකේ බලන විදියට බැලුවහම විද්‍යාත්මක දෙයක් ගත යුතු දෙයක් ඒ චින්තනයේ ඇතුළේ නැහැ. තියෙන්නේ අර ආදි කාලයේ මිනිසුන් කරපු වැරද්දම වර්තමානයේ මිනිස්සෙක් කිරීම පමණයි. ඒ චින්තනයේ තියෙන්නේ ආදි කාලේ මිනිස්සෙක් කරපු වැරද්දම වර්තමානයේ මිනිස්සෙක්ගේදී සිදු කරමින් සිටිනේ සිටීම පමණයි. ඒ විද්‍යාවක් නැහැ. යථාර්ථයක් නැහැ. මම කියලා වේගයක් හටගත්තට මම කියලා කෙනෙක් පෙන්වන්න බෑ. ඔයාලට මම පෙන්වන්න පුළුවන්. පොඩි ළමයි වගේ පෙන්නයි මේ මගේ අත. එහෙම කියනවා. මේ මගේ ඔළුව, මේ මගේ බඩ කී කිය පොඩි ළමයි පෙන්වන ඒ වගේ කියන්න පුළුවන්ද? මේ ඉන්නේ මම කියලා මේ නුවණක් තියෙන කෙනෙකුට. මේ තියෙන්නේ වා කොටස් ටික, මේ තියෙන්නේ ජල කොටස් ටික, මේ තියෙන්නේ පඨවි කොටස් ටික, මේ තියෙන්නේ තේජෝ කොටස් ටික කියලා. ඔය සතර මහා භූතයන්ට ඕක බෙදන්න පුළුවන්. බෙදුවට පස්සේ ඊළඟට ඒ වයින්ම සකතිච්ච තවත් තවත් අරමුණු ටිකක් මේ ඔළුවේ තියෙනවා. මොනවද තියෙන්නේ? මොනවා හරි අරමුණු ටිකක් තියෙනවා. දැන් මේ අරමුණු නැති අවස්ථාවකට එන්න කියනෝ නෙමෙයි. මුහුත් මතක් නොවි ඉන්න අවස්ථාවකට එන්න කියනෝ නෙමෙයි. දැක්ක දැක්ක පමණයි. රූපේ රූපේ පමණයි. මං අහන්නේ පාරේ යන වාහන ඔබට ප්‍රශ්නයක්ද කියලා. ප්‍රශ්නයක් නැහැ. ඇයි? දැක්ක දැක්ක පමණයි. අපි ඒවයි ලයිසන් අරගෙන නැහැ. ඒවා අපිට සම්බන්ධයක් නැති නිසා දැක්ක දැක්ක පමණයි. දැන් ඔබ මෙතන මේ යනකොට මේ පාරේ දිගේ තියෙන දෙපැත්තේ ගෙවල් ඉඳන් තියෙනවා. ඔය ප්‍රශ්නද? අපිට ප්‍රශ්න නැහැ. දැක්ක දැක්ක පමණයි. අපි එහි පිළිබඳව සම්බන්ධතාවයක් නැහැ. දුටු දේ දුටු පමණයි. ඒ වගේ ඔබේ අධ්‍යාත්මය තුළ, බාහිර තුළ පැවැත්ම නෙමේ, අධ්‍යාත්මය තුළ එසේ කරගන්න. අධ්‍යාත්මය තුළ ඔබට වේදනාකාරී වෙන්නේ, ඔබ රැවටෙන්නේ, ඔබ දෘෂ්ටිගත වෙන්නේ, සංකල්පීය වශයෙන් ඒ උපාදානය කරගන්නේ ලෝභ ද්වේෂ මෝහ වලින් ඒ උපාදාන ගුණයක් ඇති කරගන්න නිසා. අවිජ්ජා පත්‍ය සංඛාරා වෙන නිසා තමයි එහෙම බැඳීමක් හටගන්නේ. අවිද්‍යාව හේතුවෙන් බැඳෙන හැම දෙයක්ම දුක පිණිස පවතීද, සැප පිණිස පවතීද? අනිවාර්යෙන් දුක පිණිස පවතීනවා. එහෙනම් ඔය හිතේ බැඳිච්ච එක බැඳීමක්වත් තියෙනවද? විද්‍යාවෙන් බැඳිනු බැඳීමක්. නෑ, තියෙන අවිද්‍යාවෙන් බැඳුණු බැඳීමක් තියෙන්නේ. එතකොට විද්‍යාවෙන් තියෙන එකම බැඳීම, විද්‍යාවෙන් කිසිදු බැඳීමක් නෑ, තියෙන අතහැරීමක් පමණයි. ඇයි මෙච්චර මේ අතහරින්න කියලා කියන්නේ? අතහැරියාම තමයි ඔබට හැම දෙයක්ම බොහොම ලස්සනට සොඳුරුව පේන්නේ. ආහාරය අතහැර වළඳනවා නම්, අනුභව කරනවා නම් ආහාරයේ නිවැරදිම රසය ගුණය ලස්සන දකින්න පුළුවන්. දෘෂ්ටිගත නොවි ඕනම දෙයක් අතහැරීමෙන් දකිනවා නම් එහි තිබෙන තත්ත්වාකාරයේ ස්වභාව සෞන්දර්යය දකින්න පුළුවන්. දැන් එකම මිනිස්සයෝ එක මිනිස්සෙක් දා ගන්නව කරට කරේට කුරුස ලාංඡනය. එයා දිහා බලන එක විදිහක. තව එක්කෙනෙක් දා ගන්නව තොප්පිය. තව එක්කෙනෙක් දා ගන්නව ජටාව. තව එක්කෙනෙක් වහ ගන්නව මූණ සම්පූර්ණයෙන් වහ ගන්නව. එකම මිනිස්සයා අපිට සංවේදීතා කීපයක් ලබා දෙන්නේ නැද්ද? මේ ස්වરૂපයේ වෙනස් වීම නිසා ඇති කරවනවා. එකම මිනිසයා ඒ අපි හඳුනාගත්ත නිසා එහෙම හඳුනාගත්තේ නැත්නම් ඒ අය ඇවිල්ලා අහන්නේ මේ මොකද්ද මේ ඇඳුම් විලාසිතාව කියලා. දැන් මට එහෙම සිද්ධයක් වුණා. අපි හාමුදුරු කීප නමක් ඕස්ට්‍රේලියාවේ ඒ ස්ථානකට ගියා. මේ ඉන්න පිරිසක් ඇවිල්ලාම මොකද්ද මේ ඇඳුම් විලාසිතාව කියලා. මං කෝවා අපි මේ බෞද්ධ භික්ෂුව එකයි. ඒක තමයි මං හිතේ අලුත් මේ ඩිසයින් එකක් පැටර්න් එකක් කියලා මේක ඒ විදිහට ඇඳලා ඉන්නකොට. හරි ෂෝ. ඒ මොකවත් දන්නේ නැහැ. ආගම මොකක් ඒක පිළිබඳව දැනගෙන ඉන්නේ මොකද්ද විලාසිතාව? නැවුම් ඇසක ස්වરૂපය. අපි දන්නේ පෙර මතකේ නෙමෙයි නම් බලන්නේ. ඒ කිසි දෙයක් එන්නේ නැහැ අර පොඩි ළමයෙකුට වගේ. අර ගිහිල්ලා ඒක හඳුනා ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඒකට අතීත කෝණයක් හදන ඒ කෝණයෙන් ඊළඟට බලන්න පටන් ගන්නවා. ඊළඟට දකින්න දකින්න ඔක්කොම එක්ක හොඳයි එක්ක නරකයි. දැන් මේ ලෝකේ ඉන්න හොඳයි ශාල ප්‍රමාණයක් ඉන්න නරකයි ඉන්නවා. ඒකේ ප්‍රශ්නේ නෙමෙයි ලෝකේ හොඳයි නරකයි නැහැ කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. අපි මේ අතර පැටලෙමින් අපේ දෙවෙන දෙවීම වේදනාව පීඩාව නැති කරගන්නයි අපි උත්සාහ කරන්නේ. ලෝකෙ නැහැ කියන්නේ ලෝකෙ ඔක්කොම එක සමානව එතකොට දාන්න එතකොට හරිද කියලා තර්කයක් උපදීනේ. ඒක ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලෝකෙම ඉඳපු ආවේ. අපේ මේ චින්තනෙන් ගැලවෙන විදියක් තමයි අපි මේ සිද්ධ කරගන්න උත්සාහ කරන්නේ. මේ දර්ශනේ මොන විදියට බලන විටද මේ විදියට පේන්නේ කියලා ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. වාද නැතුව, ભેද නැතුව, පක්ෂ නැතුව, පාට නැතුව මේ දර්ශනේ පහළ වෙන්නේ කොතනින්ද කියලා තමන් තේරුම් ගන්න ඕන. තමන්ගේ නුවණ කොතනින්ද මේ විකාශනය ආරම්භ වෙන්නේ කියලා. ඒකයි වැදගත්. එවිට ඔබත් මේ තැනට ඇවිල්ලා බලනවා. දැන් ස්වාමීන් වහන්සේ කඳු මුදුනේ ඉඳගෙන කන්දේ පල්ලෙහා ඉන්න අයට කියනවා හරි ලස්සන වටපිටාව. මේ මෙතෙන්ට ඇවිල්ලා බලන්නකෝ. දැන් මං හිතන්නේ අපි කීප අවස්ථා තියෙනවනේ. ගමනක් එහෙම ගිහිල්ලා නේ මේ මෙතෙන්ට එන්න දුවලා ඉන්න බලන්න මේ බලන්න ලස්සන කඳු වැටියක් පේනවා මේ ලස්සන පලාතක් පේනවා ලස්සන මල්ලෑයක් පේනවා කියලා එන්න කියලා සමන් ඉන්න තැනට අඳ ගන්නවා එතන ඉඳන් බලන්න ඒ වගේ සායනහසේ මතක් කරනවා යම් තැනක ඉඳගෙන මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ලෝකෙ දිහා බලන්න මේ විදියට ධර්මානුකූලව එවිට මෙන්න මේ ලෝකෙ මෙන්න මේ වගේ ලස්සනක් තියෙනවා හැඩයක් තියෙනවා කියලා කෙනෙක් හැටියට බලන්න එපා පුජ්‍යල මානයකින් බලන්න එපා ලෝකෙ දිහා මේවා දැන් ප්‍රායෝගික කරන්න ඕන ඒ කියන්නේ වට්ටෝරුව කියන්නේ මේ ඈ සුදුළුණු ගෙඩි දෙකයි පතුළුණු හතරයි කහ ටිකක් ලුණු ටිකක් තුන පහ ටිකක් එකතු කරගන්න කිව්වහම දැන් එකතු කරගන්න ඕන ඈ එහෙමතු අහන් ඉන්න එපා ඔබේ තියෙන අර පුජ්‍යල මානයන් ඒවා සෙටල් කරගෙන බැලන්ස් කරගෙන තමන් හදා ගන්න ඕන ටක් ටක් ගාලා ඒ ගුණයන්ට ඒ ගුණයක් එන්නේ මානය කියලා ගුණයක් එන්නේ ඈ හිතේ හැමතිස්සෙම තියෙන ශක්ති ධාරාවල් නේද? ඒ ශක්ති ධාරාවල් වල ඒ ශක්තියින් තුරන් කිරීමේ ශක්තිය බලය තමන්ගේ නුවණට තියෙනවා. දැන් තරහ කියන ශක්තිය ආවහම නුවණ තියෙනවා නම් ඒ ශක්තිය මෘදු කරන ශක්තියක් එහෙම නැත්නම් නිවාලන ශක්තියක් ඒක නිවෙනවා. ඒකනේ ওই ගෙවල් වල හැම තියෙන්නේ මේ මොනවාද ගිනි නිවන ටැංකි ඒ කියන්නේ ගින්නක් ඇවිලෙන්න පුළුවන් ඕනම නිවසක ඒ නිසා ගිනිල අරක නිවන්න ගිනි නිවන බෝතලය තියෙනවා දැන් අපි හැම තැනකම තියෙන්න ඕන දෙයක් මම හිතන විදිහට ඒකට හේතුව අරෙන් දැවීමක් හට ගන්නකොට මෙහි නිවීමක් ඇති කරගන්න ප්‍රතිඵලයක් ක්‍රියාවලියක් ඇතන තියෙන නිසා ඒ වගේ තමන්ගේ නුවණේ මේ ශක්තිය තියෙන්න ඕන එක පැත්තකින් අනවබෝධය කියන එක පැනනගීගෙන එනකොට මේ පැත්තෙන් අවබෝධය කියන එකෙන් ඒ පෝෂණය කිරීමේ ශක්තිය තියෙන්න ඕන ඒ ශක්තිය ඉන්ද්‍රිය ශක්තියින් අභිභවා යන මට්ටමටම සම්පූර්ණයෙන් නිවාගෙන යන්න පුළුවන් මට්ටමට යම් කිසි කෙනෙක් යම් දවසක ගොඩ නැගෙනවා අන්න එදාට ඔබට පුළුවන්කම තියෙනවා තමන්ට වඩා තමන් ඉන්න තැනට වඩා ඉහළින් ඉඳගෙන ලෝකෙ දිහා බලන්න. ඔය තමන් බල තමන්ට පේන විදිහනේ ඔය තියෙන්නේ. එහෙමද නැද්ද? තමන්ට පේන විදිහනේ ඔය පේන්නේ. බුදු කෙනෙකුට පේන විදිය, රහතන් වහන්සේ කෙනෙකුට පේන විදිය, ආර්ය ශ්‍රාවකයෙකුට පේන විදිය බලන්න නම් ඔබ වගේ ඔබ දෙගුණයක් උස වෙන්න ඕන. අඩි 5යි අඟල් 4 නම් 6 නම් 7 නම් ඒ වගේ දෙගුණයක් ඔබ උස වෙන්න ඕන. දැන් අඩි 5යි අඟල් 7ට පේන කෙනාටද පේන්නේ ඒ වගේ දෙගුණයක් උස වෙච්ච කෙනාට? ඊට වඩා වෙනස් පරිසරයක් එයාට පේනවා. ඒ නිසා ඔබ දෙගුණයක් උස වෙලා බලන්න. කොහොමද මේ දෙගුණයක් උස වෙන්නේ? හැම විටම විශේෂයෙන් බලන කෙනෙකුට තමයි සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. සාමාන්‍ය විදියට බලන කෙනෙක් උගතෙක්. විශේෂයෙන් බලන කෙනෙක් දාර්ශනිකයෙක්. තේරුණාද? සාමාන්‍ය විදියට බලලා තේරුම් අරගෙන මතක තියාගන්න කෙනා වැටෙන්නේ උගත්තු කියන ගණයට. උගත්තු බහුලයිනේ ලෝකේ. අඩු කවුද? දාර්ශනිකයෝ. දාර්ශනිකයෝ කියන්නේ ඉගෙන ගන්න අයම නෙමේ ඉගෙන ගන්න දෙයට වඩා වැඩි දෙයක් නිතරම බලනවා. පේන දෙයට වඩා වැඩි දෙයක් අධ්‍යයනය කරනවා. ලෝකේ නිම වෙච්ච නැති කාරණය නිමවනවා, නිර්මාණය කරනවා. ඒ නිසා ඔබ විදර්ශනා කරනවා කියලා කියන්නේ දාර්ශනික ගුණයේ කෙනෙක්. ඒ නිසා මේ නිවන් මඟ දකින්නේ දාර්ශනිකයෝ. හැම කෙනෙක්ම දාර්ශනිකයෝ වෙන්න ඕන. මේසේ පිරිසිදු කරන්නේ කෙසේද කියලා ඇසුවාම ඔබ බොහොම සරල උත්තරයක් දෙයි. මේසේ මත වැටුණු ඉඳුල් කුණු ආදී දේවල් පිස දානවා. හරි. කුණු ඉවත් කිරීමෙන් පමණක්ම මේසේ පිරිසිදු වෙනවා. ඒ වාගේම තමයි ඔබේ හිතේ වැටිලා තියෙන ඉඳුල් කුණු අබද්‍රව්‍ය ටික සෝදා පවිත්‍ර කර සැනින්ම ධර්මයේ කියනක උදා වෙනවා. එහෙම නැතුව ඒ ඉඳුල් කුණු තිබෙද්දී ඒක උඩින් රෙද්දක් එලීම හෝ ඒක පිරිසුදුයි කියලා හිතීම හෝ මේක තමයි ස්වභාව ධර්මයේ කියලා හිතීම හෝ මේක ස්වභාවයක් කියලා හිතීම හෝ ධර්මය නෙමෙයි. ඉඳුල් කුණු තීද්දිම සමහර අය හිතනවා මේක තමයි ස්වභාවය කියලා. මේක තමයි දෙයියන්ගේ කැමැත්ත කියලා. මේක තමයි මනුෂ්‍යත්වයේ හැටි කියලා. මනුෂ්‍ය ලෝකේ හැටි කියලා නෑ. එහෙම හිතන ලෝකෙට බුදුහාමුදුරු නැවුම් දෙයක් දුන්නා. මේක මේ පිරිසුදු කළාම, මේ හිත පිරිසුදු කළාම අපිට තියෙන අපිට ඉස්සරහට යන්න බැරි අපි වැදලා බැදලා දාලා තියන්නේ අපේ මාන්න උද්දච්ච අවිද්‍යාව නිසා. ඒක නුවණක්, ලකු නුවණක් තියෙන්න ඕන, අත්දැකීමක් තියෙන්න, අවබෝධයක් තියෙන්න ඕන, නැත්තම් ප්‍රහාණය වෙන්නෙම නෑ. නෑ, ඒක ගුරුන් වහන්සේ කෙනෙක් හිටියා, බොහෝ දෙනාට උපදෙස් දීලා ගෝලියොත් රහත් බවට පත් වුණා. පස්සේ බලනකොට ගුරුන් වහන්සේ එතෙන්ට ඇවිල්ලා නෑ. කියන්නේ ගුරුන් වහන්සේ කරේ පන්සල හැදීම සහ ඒ කලමනාකාරීත්වය සහ මාර්ගෝපදේශයන් පෙන්වනවා. ඉතින් අනිත් බුදුරජාණන් වහන්සේ මත වැඩ හිටි කාලේ නමුත් ගුරුන් වහන්සේ මේක හරියට අවබෝධ කරගෙන තිබුණේ නැති නිසා අවසානයේ මේක තේරුම් ගත්ත ගුරුවරයා දැන් මම මේක අවබෝධ කරගන්න ඕන, මට අවබෝධ වෙලා නැහැ කියලා. ඒ තේරුම් ගත්ත වෙලාවේ තමන්ගේ ගෝලයට කියනවා මට උපදෙස් දෙන්න, මෙතන ඉඳලා වැඩිලා ඉස්සරහට යන්න කියලා. එහෙනම් ඔබ අද ඉඳලා මගේ ගෝලෙක හැටියට වැඩ කරන්න ඕන කිව්වා. හා කිව්වා. හරි, එහෙනම් මං කියන හැම දෙයක්ම කරන්න ඕන කිව්වා. හා කිව්වා. පළවෙනි කාරණේ මොකද්ද දුන්නේ? බොහොම ලස්සනට පිළිවෙලට සිවුරු ඇඳගෙන හිටව මේ හාමුදුරුවන්ට කිව්වා මඩ ගොඩක් පෙන්නලා අන්න අර මඩ ගොඩේ උඩ පනින්න මං ඇති කියනකම්. පළවෙනි උපදේශය අපිට අද කාලේ පුළුවන් ද වැඩේ කරන්න? කාගේ හරි මහන්නයක් තියෙනවා කියලා මෙයාගේ මේක දුරු කරන්න ඕනේ කියලා ඒවලා අර මඩ ගොඩේ ටික වෙලා ගොඩ පනින්න කියන්නේ. එහෙම කියන්න බෑනේ. ඉතින් එහෙම කිව්වොත් එම අපි මඩ ගොඩ වල උඩු පනින්න දාවෙන්නේ කියලා කරලා මේක දමල ගාලා යන්නත් පුළුවන්නේ. ඒ නිසා Taman තේරුම් ගන්න ඕන බොහොම පරිස්සමෙන් Tamanගේ දෘෂ්ටි, තමන්ගේ බැඳීම්, තමන්ගේ ප්‍රශ්න. අපි හරි දක්ෂය අනුන් තේරුම් ගන්න. අපි අදක්ෂ තමන් තේරුම් ගන්න. හරි දක්ෂ සමහර අය ඉන්නවා අනිත් අය තේරුම් ගන්න වචනෙන් පවා, පොඩි දෙයින් පවා. අරය මෙහෙමයි, මෙයා මෙහෙමයි, යා මෙහෙමයි, යා හිතුවේ මේක ඔක්කොම කියන්න පුළුවන්. තමන් දන්නේ. එනිසා අනුනුත් තේරුම් කරගන්න ඕන, තමනුත් තේරුම් ගන්න ඕන. තමන් තේරුම් ගැනීම පළවෙනි. නිසා තමන් තේරුම් ගන්න ඕන. තමන් ඉතින් අර මාන්නෙන් හිටියොත් මං හරි, මං හිතන එක හරි, මං බතන එක හරි, එහෙම නෙමෙයි නිතරම බලන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මම දැන් දේශනා කර මම බලන්න ඕන මං කිව්වේ කාරිද නෙවැරදිද. ඒක බලනවා, ඒක වරදක් තියෙන නම් ආය අහු වෙනවා, ඊට පස්සේ ටක් ගාලා ඒක ආය නෙවැරදි කර ගන්නවා. මූණ බලන්න අපි කැඩපත වරක් දෙකක් දවසට පාවිච්චි කළාට මම හිතන්නේ හිතනම් හැම මොහොතින් මොහොතම වචනෙන් වචනෙම බලන්න ඕන, සිතුවිල්ලෙන් සිතුවිල්ලම බලන්න ඕන. මොකද්ද අපි දරා ගන්න ඕන ඔළුවේ මේ හැම දෙයක්ම බරන්න? නිරෝධ ධම්ම කියන මේ නිරෝධ ධර්මය, විමුක්ති ධර්මය, නිදහස් ධර්මය තමයි අපි දරා ගන්න ඕන. ඒ විමුක්ති ධර්මයේ දරාගෙන, නිදහස් ධර්මයේ දරාගෙන ඉස්ස මත අපි හැම දෙයක් දිහාම බලනවා. මේ බුද්ධ පිළිම වහන්සේ බැලුවාම පින්වතුන්ට පේන මේ සිරස මත තියෙනවා ලස්සන මේ නෙළුම් පොට්ටුවක් වැනි දෙයක්. මේක නූතනේ පිළිම වහන්සේලා තුල දකින්න නැහැ. මොකද හේතුව නූතනේ මිනිසුන්ට නිවන වුණත් නැහැ, නිවන ගැන දන්නේත් නැහැ. ඒ නිසා බොහෝ දෙනෙකුට ඒ කාලාත්මක නිර්මාණය පිළිබඳව දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් හුදු මනුෂ්‍ය රූපයක් කියලා තමයි හිතන්නේ මේ බුදු පිළිම වහන්සේ. නමුත් කලාකරුවා එදා අවබෝධයෙන් කළේ මේක. සමහරලාට මාර්ගඵලලාභී කෙනෙක් මේ නිර්මාණය කරන්නේ. ඒසා වුණු ලොකු අවබෝධයක් තිබුණා. ඒ නිසා තමයි මේ සිරස්පත. මේක පින්නතුනේ නෙවැරදි විදියටම තියෙන පරණ විහාරවල වරකාපලින් එහා යන ලෙනගල වගේ ප්‍රදේශයේ තියෙන පරණම ආදි කාලේ වළගම් රජුන් කාලේ ඉඳලා විහාර තියෙනවා. ඒ විහාරවල තියෙනවා පින්නතුනේ මේ මේක සම්බන්ධ නෑ මේක හිසට. බිත්තියේ ඉඳලා කෝරක් අරගෙන ඇවිල්ලා හිසට අඟලක් විතර ඉඩ තියලා එතනින් උඩට තමයි මේක නිර්මාණය වෙන්නේ. මේ උඩ සිරස්පත මොකක්ද මේකෙන් අදහස්? මේ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ නිරෝධ ධර්මය, නිර්වාණ ධර්ම. මෙතනින් තමයි බුදුහාමුදුරුවන්ගේ දර්ශනය විකාශනය සිද්ධ වෙන්නේ. ඉන්ද්‍රයන්ට සම්බන්ධ නැතිව, ඉන්ද්‍රයන්ට සාපේක්ෂිත නැතිව තමයි බුදුජානක මහසර් නිරන්තරයෙන්ම නිරතුරුවම ලෝකය දකින්නේ. ඒ කියන්නේ වේදනාකාරී නැතුව දෙයක් දිහා බලනවා. අය බලන්න පුළුවන් ඥානය උදා කරගෙන තියෙනවා. මේ තමයි නිර්වාණ ධර්මයේ පිහිටි ස්ථානයේ හැටියට පෙන්වන්නේ. දැන් මේ ශරීරය කියන කොටසේ බුද්ධ ගුණය නෑ, එතන තමයි බුද්ධ ගුණය පිහිටන්නේ. කියන්නේ ලෝකෝත්තර ඥාන දර්ශනය පෙන්නුම් කරන සංකේතය. ඇත්තෙන් මේක ඇත්ත. ඒක තේරෙන ඕනම කෙනෙකුට තේරෙනවා. මම දැන් ඇහි ඉඳන් නෙමේ බලන්නේ. ඉන්ද්‍රියන් හයේ ඉඳන් නෙමේ බලන්නේ. මම ශරීරයේ ඉඳන් නෙමේ බලන්නේ. ශරීරයෙන් එහාට ගිහිල්ලා තමයි මම මේ ලෝකෙ දිහා බලන්නේ. ශරීරයේ සංවේදී වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒක ඇත්ත විදිහට බාරගන්නේ නැහැ. වචනානුරූපව සම්මතානුකූලව බැලුවාම මට පේනවා මේ මේ වැඩේ කියන්නේ තරහ ගන්න කාලයක්. සමහරట్లాට මම කල්පනා කරනවා මම මේ ධර්මය නොදක හිටියනම් මේ කාරණේ හමුවේ මෙහෙම කරાવી කියලා මම බලනවා. මේ මිනිස්සයා ඉවරයි නේද කියලා හිතෙනවා. මේ මම ධර්මයේ දැකපු නිසා මේ මිනිස්සයා අද හොඳින් ඉන්නවා කියලා තේරෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අර නේද තරහා ගතිය දු කාරණේකදී හිතෙනවා මේ මිනිස්සයට මම කොහොම උත්තරයක් දෙයිද මේ කාරණේදී කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒ දෙකම පේනවා. සම්මුති වශයෙන් තිබුණා මෙන්න මෙච්චර මේකට මම තරහ ගන්නේ. දැන් මම ඒක මේ ස්වභාවයට පෙවුනට දැන් මට එකෙන් ඉවත් වෙලා ඈත් වෙලා බලන්න පුළුවන්. කොච්චර හොඳයි. මට කීප දෙනෙක්ම කියලා දෙනවා එහෙම. අමුතු විදිහේ තරහ යන්න දේවල්ම කරලා ඉවරලා කියනවා. ස්වාමීන් වහන්සේ ඒකට උත්තර දීපු විදිහ හරි හොඳයිනේ. ඒකට මුහුණ දුන්නු විදිහ හරි හොඳයිනේ. ඔබ වහන්සේට හොඳ ඉවසීමක් තියෙනවනේ කියලා කියන දන්න අය දන්නවනේ. ඉතින් ඒ නිසා ඒ පමණට මේක ඒ අවශ්‍ය ආකාරයට මේක ඒ කන්ට්‍රෝල් එකේ ඇති වෙන විදිහටනේ. හිමින් කතා කිරීම හා අයියෙන් කතා කිරීම කියන එක අතරේ මේ තරහ කියන එක මැනගන්න බෑ නේද? හිමින් කතා කිරීම හා අයියෙන් කතා කිරීම අතරේ මේ තරහ වනින්න බෑ. ඒක වේගයෙන් පැවසීම තුළ ඒ තුල පදනම් වෙන පදනම තුල තමයි යාගේ ලෝභ ද්වේෂ මෝහ කියන එක තේරුම් ගන්න හැකියාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හරි අකාරුණිකයි වගේ පේන තැන් තියෙනවනේ. කොයි වගේ තැන්ද? වක්කලේ ඔබ මෙතනින් යන්න. මේක කුණු ශරීරයක්. මේක බලාගෙන ඉඳලා මෙතන ඇති වැඩක් නෑ කියලා එලවල දානකොට බලන් ඉන්න ඇයිට මොකද පේන්නේ? බලන්න අර උන්වහන්සේ බණ අහන්න බොහොම ශ්‍රද්ධාවෙන් මහාන වෙලා තියෙන්නේ. මේ බුදුහාමුදුරුවෝ කරන වැඩේ අර උන්වහන්සේ ලෙව්වනේ. හිතන්නේ නැද්ද? පේනම කාරුණිකයි. නමුත් වැඩේ කාරුණිකයි. ඊළඟට හයියෙන් කෑ ගහන ජේතවනාරාමයට ආපු ශ්‍රාවකයෝ ටිකක් ඉන්න තැන බුදුරජාණන් වහන්සේ කියනවා වාර කීපයක් මෙහෙදව සංසුන්ව කටයුතු කරන්න කියලා. අහන්නේ නැහැ. තේරුම් ගන්නෑ. ඊට පස්සේ අවවාද කරනවා සංවරව කියපු විදිහට ඉන්නවනම් මේ ආයතනේ ඉන්න නැත්තම් කරුණා කරලා මෙතනින් බැහැර යන්න කියන්න කියලා ඔක්කොටම. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් අනුබුදු හාමුදුරන්ට හොඳටම තරහ ගිහිල්ලා මේ අරගොල්ලන්ට යන්න කිව්වා කියලා. එහෙම නෙමෙයි. ඒ නිසා තේරුම් ගන්න එක එතන නෙමෙයි තියෙන්නේ. ඈ ලෝභ ද්වේෂ මොහ තියෙන්නේ එතන නෙමෙයි. හැබැයි ඕක වාසියටපත් කරගන්නපා. එහෙනම් මමත් ඉතින් ඒ ගණේට නෙමං කරන වැඩත් අයිති වෙන්නේ කියලා නෑ. ඒක බුදුහාට පස්සේ තත්වයක් ඒක. හොඳේ. ඊට පස්සේ මෙහා ඉන්න අය නම් කරන්නේ ඔතෙන්ට වැටිලම උදජන කෙනා කරන්නේම අනිවාර්යෙන් ඔතෙන්ට වැටිලම තරහ මුල් කරගෙන තමයි. ඒ නිසා ඒක එතෙන්ටපත් උනාට පස්සේ තමයි ඒ ස්වභාව ලක්ෂණේ ගලාගෙන යන්නේ. ඒ නිසා ඒකට සමාන කරගන්න උත්සාහ කරන්න ඕනේ අපි. නිවන් දකින්න කරන්න දෙයක් නෑ. කරන ටික නතර කරගන්නයි තියෙන්නේ. දැන් ඔක ඇහුවට පස්සේ ඔබ මොකද කරන්නේ? අනේ අර ටක් ගාලේ අර එකතු කරගන්න ඕන ඈ. ලීස් කෑලි දෙකයි ලුණු පිණි හතරයි අර මේවයි කරපුංච පොල පහ එකතු කරගන්න. දැන් ඕවා එකට දාන්න කිව්වා වගේ අරක ඔබේ මනස තුල මේ ව්‍යංජනේ හදන්න ඕන. සයින්හසේ මතක් කළා වගේ මොකද්ද කියේ දේශනා කරේ? කරන්න දෙයක් නෑ. කරන ටික නතර කරන්න. දැන් කරන ටික නතර කරගෙන බලන්න. ඉතින් ආයි ක්‍රියාවකට වැටෙන්නේ නැතිව සංස්කාරයකට බැඳෙන්නේ නැතිව. සංස්කාරයකට කියන්නේ හදාගන්න සංකල්පයකට බැඳෙන්නේ නැතුව කියලා මම කියන්නම්කෝ. දැන් අපි මේ ධර්මයත් සංකල්පගත කරන්නේ නැද්ද? කරනයි ඉන්නෝ. ධර්ම අවබෝධය වෙනකම්ම ධර්මයේ සංකල්පගත කරනවා. කළා මොකද වෙන්නේ? අමාරු වෙටෙනවා. ඒක දන්න අය දන්නවා. ඒ නිසා ධර්මයේ සංකල්පගත කරන්න එපා. සංකල්ප වලින් නිදහස් වෙන්නයි තියෙන්නේ ධර්ම. සංකල්ප වලින් නිදහස් වෙන තියෙන ධර්මයේ සංකල්පවත් කරන්න බෑ. ඒ ලොකු වචනය. නිවන්දගින්න කරන්න ක්‍රියාවක් නැහැ. කරන ටික නතර කරන්න. දැන් මේවදී අපිට අර වෙලා තියෙන සමහරලාට ශ්‍රාවකත්වයට බය වෙන්න සිද්ධ වෙනවා ආර්යයන් වහන්සේලාට. මොකද හේතුව මේ යක්කු වගේ බුද්ධාගම කරපින්නගෙන දෘෂ්ටිගත වෙලා එකට කඩාගෙන පණී කියලා බයට පාලි පදේකුත් කියනවා. නැතම් බයයිනේ මේ මිනිස්සු පිහිය කමෝරාගෙන ඒ උද කියන්න බෑනේ මං මේ රියල් ආර්ය ශ්‍රාංග මාර්ගයේ අපි ඉන්නේ මම හොඳ බෞද්ධයෙක් කියලා එහෙමනේ කියන්නේ. හරි බානකයිනේ. ඉතින් ඒ නිසා හරි දාර්ශනිකයෝ නොවන නිසා අපිට මේ ඔක්කොම කියලා මේක බුද්ධාගමයි මේක රියල් වචනයක් බුද්ධාගමෙමයි කියලා අර ඔරිජිනල් ඔප්පුවත් පෙන්වන්න වෙනවා. ඒ ඒක නිසා අපි පාලි පදයෙන් උද්දාන ආකම්ම නිරෝධාය සංවත්තය ඔරිජිනල් ඔප්පුවත් එක්ක බණ කියන්න ඕන. කොපි ෆොටෝ කොපි දුන්නට බාර ගන්නෑ. මොකද අපි රියල් බෞද්ධයෝ. හැබැයි ඔරිජිනල් කොපියක් හැදේට හදලා මොකක් වුණත් කමන්නේ ඔරිජිනල් නම් අපි බාරගත්තා. කොපි කොයි විදියකට හරි හදලා. එහෙම නෙමෙයි අපි ඔහොම දාර්ශනිකව මේක දිහා බලන්න පුරුදු වෙන්න ඕන. එහෙම දැන් එහෙම රෝගයක් තියෙනවනේ. කතෝලික කෙනා පිළිගන්නේ කතෝලික ආරෙන් එක කිව්වොත්, මුස්ලිම් කෙනා පිළිගන්නේ මුස්ලිම් ආරෙන් එක කිව්වොත්, ඒක කුරාණෙන් කියන්න ඕන තියෙන තැන. අරයට බයිබලෙන් කියන්න ඕන. බෞද්ධයන්ට ඒ බුද්ධාගමෙන් කියන්න ඕන. මේ මොකද්ද? ඒගොල්ලන්ගේ දෘෂ්ටියම ඒගොල්ලන්ට පෝෂණය කරන්න ඉඩ දෙන්න ඕන. සත්‍ය සොයා යන කෙනෙකුට එහෙම මේ පොත මොකද්ද කියන එකේ ප්‍රශ්නය නෑ. ඒ කියන දේ විදර්ශනා කරමින් බලද්දී එතන ඒ නිවෙන ගුණය, ඒ මානසික සංසිඳී මෙතන තියෙනවා නම් ඒකේ ආගමේ මේ ක්වොලිටි එක බලන්න උවමනාවක් නෑ. ඒකේ තියෙන වටිනකම බලන්න උවමනාවක් නැහැ. ඒ කියන කරුණේ තියෙන ඒ රසයේ ගුණය අපිට තේරෙනවා නම් එපමණයි. දැන් අපි චීන පන්සලකට ගියා. ඒ චීන පන්සලේ තිබුණ මේ ඒ හිටපු පැරණි ලොකු හාමුදුරුවන් වහන්සේලා ලියපු දාර්ශනික වදන්. පස්සේ බලනකොට මම මේ කියන ධර්මයේ තියෙන්නේ මේ කියන දේවල්. ඉතින් මම ඔවුන්ට කිව්වා මම උගන්වන්නෙත් මේක තමයි කියලා. ඉතින් ඔවුන් හරි සන්තෝෂ වුණා. අපි අධ්‍යයනය කරන්නේ මේක තමයි කියලා ඒගොල්ලෝ කියනවා. මොකද මේක තමයි මමත් කියන්නේ කියලා ඒගොල්ලෝ අධ්‍යයනය කරන්නේ ඒක තමයි කියලා ලොකු බෝඩ් වල ලියලා ලස්සනට ඒ චීන පන්සල්වල වැකි තියෙන ওই හාමුදුරන් වහන්සේලා හේබු උතුම් දානෙ. ඉතින් උන්වහන්සේලා දර්ශන අවබෝධයෙන් යුක්තව කටයුතු කරපු අය මේ මායානික පන්සල්වල ඒ සායන හසලට උතුම් දර්ශනයක් තිබිලා තියෙනවා. කම්ම නිකන් මේ බෝසත් මේ පාරමී කියලා જાතියක් නෙමෙයි. මේ නිකම් පිටින් අපි හදාගත්ත දේවල්. ඊට වැඩි දෙයක් ඒගොල්ලෝ කරනවා. බුදු වෙන්නමයි යන්නේ කියලා අපි ඒගොල්ලන්ට ලේබලයක් කලවලා තියෙනවා. අය ඒගොල්ලෝ යන්නේ බුදු වෙන්නමයි කියලා. නෑ, ඒගොල්ලෝ බුදු බව කියලා කියන්නේ මේ ආර්ය ධර්මයෙන් ඕනම කෙනෙක් අරයත් තත්ත්වයටපත් වෙනවද? ඒ ඕනම කෙනෙක් සලකන්නේ බුදු කෙනෙක් හැටියට. දැන් අපි එක්කෙනෙකුට පමණක් ඒක පාවිච්චි කරනවා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා. එච්චරයි. ඒකට අනිත් රහතන් වහන්සේලා බුදුවරු නෙමේ. අනිත් සියලුම රහතන් වහන්සේලාත් ඔව් අනුබුදුවරු තමයි. ආයි කිසි කතාවක් නැහැ. සියලුම දෙනා අනුබුදුවරු. ඒ බුදුවරු ඒක අනු කියන කෑල අයින් කරපු ගමන්ම මොකද වෙන්නේ? බුදුවරු. ආයි කිසි කතාවක් නැහැ. අපේ අර පුතජන මානසිකත්වයට බෑනේ සමානත්වය දෙන්න. මොකද වාද වේද වලින් පිරිච්චයිනේ අපි ඉන්නේ. ආ බුදුහාමුදුරුවෝ සමාන වෙන්න කාටවත් බෑ. ඒක එහෙම කරන්න හොඳ නෑ. බුදුහාමුදුරුවෝ නම් සන්තෝෂයි. බුදුහාමුදුරුවෝ සමාන වෙනව නම් කවුරු හරි මම සන්තෝෂයි. මම හා සමාන වෙනව නම් මම සන්තෝෂයි. මම අභිභව යනව නම් කවුරු හරි මොකද මටත් මොනව හරි ඉගෙන ගන්න පුළුවන්. නිවැරදි විදියට නිකම් මේ චණ්ඩිකමට නෙමෙයි. නිවැරදි බුද්ධිමත් ආකාරයෙන් දාර්ශනික අන්දමින් මනට වඩා දෙයක් අභිභවා ගිහිල්ලා දකින්න පුළුවන් නම් මගේ සන්තෝෂය. මං සමාන වෙනවා නම් ඒ මගේ සන්තෝෂය. එකයි වැදගත්. මං වගේ හොඳ දේශනා කරන්න පුළුවන් වෙලා මං දන්නේ හොඳද නරකද කියන්නේ. ඒ උනාට හොඳට දේශනා කරන්න පුළුවන් වෙලා කවුරු අහට හරි පුළුවන් නම් ගිහි කෙනෙකුට හරි මේ මෙතනම අනිත් පැත්තේ පොඩුවක් තියාගෙන දේශනා කරන්න මගේ සන්තෝෂය. ඒ මම මමේ මමේ කියලා ආමන්ත්‍රණය කරන්නේ මමත්වයට නොවේ. මමත්වය නැති අවස්ථාවට රහතන් වහන්සේ නමක් මමේ මමේ කියලා කතා කරන්නේ අරිහත් ගුණයට. බුදු කෙනෙක් මමේ මමේ කියලා කතා කරන්නේ බුදු ගුණයට. මාර්ගඵලලාභී කෙනෙක් මමේ මමේ කියලා කතා කරන්නේ ඒ මාර්ගඵලලාභී උතුම් ගුණයට. පුතජන කෙනෙක් මමේ මමේ කියන්නේ හේ ඉන්ද්‍රයන් හයට කොටු වුණු ඔහුගේ දැනුමට. ඉන්ද්‍රිය ඥානයට. එහෙමනම් හැමෝම මමේ කිව්වට අර්ථ එකක්ද? අර්ථ එකක් නෙමෙයි. අර්ථ දෙකක්. මොන පොඩි සංඥාවක් මම දෙන්නම්කෝ. යුරෝප් රටවල් වල එහෙම වාහනේ ලයිට් එක ගැහුවොත් මෙහෙම කළා. ඒකෙන් අදහස් කරන්නේ ඉස්සරහා ඉන්න කෙනාට එන්න කියලාලු. දන්නව නේද රටවල් වල යන්නේ. එයාට යන්න ඉඩ දෙනවා කියන එකලු අදහස් කරන්නේ. ආදයි යන්න මම වාට ඉඩ දුන්නා කියලාලු ලයිට් එක ගැහුවාම පෙන්වුම් කරන්නේ. ලංකාවේ ලයිට් ගැහුවොත් වාහනේ යන ගම මොකද්ද අදහස් වෙන්නේ? ඔයා එන්න එපා මම යනවා. ඒක නෙවෙයිද අදහස් වෙන්නේ? ඒක ඒ ගොඩක් දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් ඔබ ඉස්සරහට එන කෙනෙකුට මෙහෙම ලයිට් එක ගැහුවොත් ඒක අදහස් වෙන්නේ ඔයා ඉන්න මම නතර කරන්නේ නැහැ මම ඉස්සරහට යනවා කියන එක අදහස් කරන්නේ. තේරෙනවානේ? ඒ රටවල ලයිට් එක ගැහුවොත් අදහස් වෙන්නේ මම යන්නේ නැහැ. ආ යන්න. එයා යනවනම් එයා ලයිට් ගහන්න නැතුව එනවා ඉස්සරහට. ඒක තමයි. දැන් බලන්න එකම ලයිට් එක අදහස් දෙකක් දෙන අවස්ථා රටවල් දෙකේදී. මමත්වයත් එහෙමයි. රහතන් වහන්සේ මම මේ කියන්නේ එක්කෙනෙකුට, පුතජන කෙනා මම මේ කියන්නේ තව කෙනෙකුට. බලන්න එකම දේ අර්ථ දෙකකට පෙරලෙන හැටි. ඒ නිසා මේ කිසිම වචනයක් නිත්‍යව ගන්න පුළුවන්ද දැන් අපිට? ලයිට් එකවත් නිත්‍යව ගන්න පුළුවන්ද? නිකන් හරි මේක හරියට තේරුම් ගත්තේ නැතුව මේ මේ මේ රටේ ඒ රටේ මේ රියපැදෙව්වොත් එහෙම එයා අනුතුරක් සිද්ධ කර ගන්න පුළුවන්. මේක හරියට තේරුම් කර ගන්න ඕන. ඒ වගේ මේ කිසිදු වචනයක කිසිම සංඥාවක කිසිම සංකල්පයක දෘෂ්ටියක නිත්‍ය භාවයක් ඇති කර ගන්න බැහැ. අපිට වෙනස් වෙනවා, වෙනස් වෙනවා. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි විවිධ ආයලංග, විවිධ අර්ථ, විවිධ මත, විවිධ සංකල්ප යුක්තයි. ඒ නිසා මේක නිත්‍ය වශයෙන් ගන්න බෑ. ඒ ස්වභාවානුරූපව ඒ මොහොතේදී ඒ කරුණ ඒ ආකාරයෙන් අඳුන ගන්නව ඇරෙන්නට ඒක නිත්‍ය සංකල්පයක් වශයෙන් ගන්න බෑ. ස්ථීර සාර අර්ථය මෙන්න මේකට මේකයි කියලා. සමහර අය මෙන්න මෙහෙම පදනම් වල ඉන්නවා. මම අනිත් අයට වඩා උසස් කියලා හිතන අය ඉන්නවද නැද්ද? හිතන අය ඉන්නවා. සමහර වෙලාවට හිතනවා අපි ඔක්කොම සමානයි. එහෙම හිතන අය නැද්ද? ඉන්නවා. සමහර අය හිතනවා මට වඩා අනිත් අය ඔක්කොම උසස්, මම තමයි දුබල කෙනා කියලා. එහෙම හිතන අය නැද්ද? ඉන්නවා. ඔය හත ඔය කියපු ඔය කරුණු තුනම වැරදි. තමන් පිළිබඳව තමන් උසස් කියලා හිතන්නත් එපා, සමානයි කියලා හිතන්නත් එපා, පහත් කියලා හිතන්නත් එපා. පැහැදිලිනේ? තමන් පිළිබඳව තමන් උසස් කියලා හිතන්නෙත් නැහැ, තමන් පහත් කියලා හිතන්නෙත් නැහැ, සමානයි කියලා හිතන්නෙත් නැහැ. එතකොට එයාගේ චින්තනයේ මොන වගේ ගලාගෙන යෑමක් යයිද? අන්න ආර්ය ශාවකයන්ගේ චින්තනයේ ගලාගෙන යන ස්වરૂපය මිම්මක් නැහැ. ඉතින් මං හරි සන්තෝෂ වෙනවා මට මේ දර්ශනය, මේ ධර්මය බුදුජාන විශ්වසේගේ දහම හමුවෙන් ලැබිච්ච නිසා කොච්චර ලස්සනට මේ සමාජයට මුහුණ දෙීමේ හැකියාව තියෙනවද? වේදනාවකින් තොරව, පීඩාවකින් තොරව තමා පිළිබඳව කෝණයක්, මානයක් හදන්නේ නැතුව, දෘෂ්ටියක් හදාගන්න නැතුව වාසය කිරීම නිසා හැම තැනම සුවසේ සමගින් වාසය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. සමගිව සාධාරණව ඉන්න ඕනම තැනක තමා විසින් ගැටලුවක් ඇති කරන්නේ නැතුව වාසය කිරීමට හැකියාව තියෙනවා. මොකද හේතුව? තමන්ගේ මාන්නය නැති නිසා. ඉතින් තව කෙනෙක්ගේ මාන්නය දැක්කත් ඒක දිහා හිනහ වෙලා බොහොම සංසුන්ව බලලා ඒකටත් ඒකත් අපි දැක්කේ නෑ වගේ යාට පුළුවන් නම් උපදේශයක් සංසුන්ව එයා උල් වෙන්නේ නැති විදියට දීලා නැත්තන් නිහඬව. මොදුර ජනන් වහන්සේලත් එහෙමයි. යම් කිසි ගැටලුවක් හදන්න බැරි නම් එතෙන්ට පැනලා උපදෙස් දෙන්න යන්නේ නැහැ. මොකද හේතුව මේ වෙලාවේ ගැටලුව මෙතන හදන්න බෑ කියලා දන්නවා. හදන්න පුළුවන් නම් විතරයි එතෙන්දී උපදේශයක් දෙන්නේ. ඒ වගේ හොඳට කල්පනා කරන්න තමන් ප්‍රශ්නයක් දිගහරිනකොට බණක් ධර්මයක් හරි කියන්න යනකොට මේක මේ ධර්මයේ කියන්න සුදුසු මොහොතද? මේ උපදේශය දෙන්න මේ ප්‍රශ්නේ කියන්න සුදුසු මොහොතද කියලා කල් බලන්න ඕන. එහෙම නැත්තම් ඒක වැඩක් නෑ. අපි ප්‍රතිඵලයක් නැති දෙයක් කළා බවට පත් වෙනවා. එනිසා සමගිව වාසය කිරීමේ හැකියාව මේ මානය දුරු කිරීම හේතුවෙන්. මානය කිව්වහම අදිමානය පමණක් නෙමෙයි, හීනමානය ඒකටම අයිති වෙනවා. මානය කියන පොදු වචනය. සමානයි කියලා හිතන මානය ඒකටම අයිති වෙනවා. ඒ සියලු දේට තමයි මානය කියන්නේ. මානය දුරු කළාම පුදුමාකාර විදිහේ සහනයක් මනසට තියෙනවා, ඔළුවට තියෙනවා. මනසේ සිතුවිලි අල්ලගෙන ගහන්න එපා ඕ ගස් බඳගෙන. මෙන්න සිතුවිල්ලක් පහළ වුණා, මේක හරි ප්‍රශ්නයක්, මේක වැඩක් නැහැ. මේක පින්නතුනේ මේකේ තියෙන මේ ශරීරයේ කාය විඥානික ශක්ති ගුණයක් තියෙනවා. මේ මතක තබා ගැනීමේ ශක්තිය සහ ආවර්ජනා ශක්තිය, ඒවා අපි කාලසටහන් ඇතුළ මුත්තන් ඔබලා මේකේ තැම්පත් කරලා තියෙනවා. මේ වෙලාවට මේව මතක් වෙන්න ඕන කියලා එලාම් එක තියලා තියෙනවා. දැන් ඔය ෆෝන් එකේ පුළුවන් නේ දින දර්ශනය වගේ ඔක්කොම හදලා වෙලාවේ ලියලා තිබ්බහම අහවල් වෙලාවට ඒක එදාට ඔන් වෙනවා. උදේට ඔන් වෙලා යාව පෙන්නනවා අද වැඩසටහන් ටික මේක මේ කියලා පෙන්වන කරන ඔටෝමැටික්. ඒ වගේ අපේ මොළෙත් මේව තැම්පත් කරන්න පුළුවන් කාය විඥානයේ ටයිම් ටේබල් එක. එහෙම දැම්මම මේක අවදි වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි සටන් කරන්න හොඳ නැහැ. එලාම් එක වදිනකොට ඒකත් එක්ක පොලේ ගහන්න හොඳ නැහැ. මොකද මම ඒ තියපු එලාම් එක වදින්නේ. ඒකට මම අනුගත වෙලා කටයුතු කරන්නේ. ඒක නෙමෙයි ධර්මය කියන්නේ. ධර්මය කියන්නේ වෙනම දෙයක්. ධර්මය කියන්නේ දන්න නීතියක් හරි, වෘතයක් හරි, සමාදානයක් හරි, පිළිවෙතක් හරි, ක්‍රමවේදයක් හරි නොවේ. මේක තදින් තේරුම් ගන්න. මේක සංකල්පයක් කරන්න එපා. මේ ගැඹුරින් මේක තේරුම් කරගන්න. ධර්මයේ සංකල්පයක් කරොත් ලොකු අනතක් නේද? දැන් හාමුදුරුවන්ගේ ධර්මය කියන්නේ, ආනන්ද හාමුදුරුවන්ගේ ධර්මය කියන්නේ මෙන්න මේ කැටගරි එකේ තියෙන්නේ කියලා ගහනවා. කොටස් කිරීමක් කරනවා, බෙදීමක් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට කවදාවත් මේ එතනින් එහාට යන්න බෑ. කොටස් කරන්න එපා. ස්වභාව අවබෝධයේ නිදහස් වුණා. එයා කොටසකටපත් වෙන්නේ නැහැ එවිට. ඒ නිසා අවබෝධයටපත් වෙන තුරුම කිසිම කොටසකට දාන්න එපා. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන දෙයක් නිසා සංකල්පගත කරන්න එපා. දෘෂ්ටිගත කරන්න එපා. මවා ගන්න එපා හිතෙන්. අල්ල ගන්න එපා මෙන්න මේකයි මේ ධර්මය කියලා. සමහර අයට යන්න බැරි වෙලා තියෙන එක. නැත්තම් අහගෙන අහගෙන ඉන්න දැන් අහගෙන ඉඳලා කෙටික වෙලාවක් ගෙඩියට පස්සේ හාමුදුරුවෝ කියයි මේ ආ දැන් හැමෝම සද්ද නැතුව ඉන්න කියලා කිව්වහම මොන සද්ද නැතුව ඉන්නව. එහෙම දෙයක් නෙමෙයි පැය 24ෙම වැඩ කරන ධර්මය. ඒකනේ අපිට වැදගත්. නිරායාසී ජීවත් වෙන්නට පුළුවන් ධර්ම. නිරායාසී ජීවත් වෙනවා කියලා කියන්නේ නිරායාසී කියලා එකක් ලෝකේ නැහැ. ඒක බොරු කතාවක්. පට්ටපල් බොරුවක්. ආයාසයේ පමණයි ලෝකයේ තියෙන නිරායාසී කියලා එකක් ලෝකේ නැහැ. කිසිම වචනයක නිරායාසය නැහැ. තේරුණා? නිරායාසය වචනයෙන් උගන්වන්න බෑ. කිසිම වචනයක නිරායාසය නැහැ. ඒ කොහොමද මම මේක කියන්නේ? ඔබත් ඒ ආකාරයෙන් මේක තේරුම් ගන්න. නිරායාසය වචනයක නෑ. වචන වලින් නිරායාසය පිළිබඳව කියා දෙන්න බෑ. නිරායාසය කියලා දෙයක් මේ ලෝකේ නෑ. නිරායාසය කියලා එකක් ලෝකේ කොහෙවත් නෑ. අන්න එතෙන්ටයි ඔබ පන්තියේ යුත්තේ. ආයාසයෙන් නිදහස් විය යුතුයි. නිරායාසය තිබෙන තැනක් නෑ. දැන් වෑංජනේ හරියට හදා ගන්න. තොන පහ දාලා වෙලාවට ලුණු ටික එකතු කරලා දැන් හදා ගන්න. ඔබ ආයාසයෙන් සිටිනම් යාස ආයාසය දුරු කරන්න, දුරුකොට කටයුතු කරන්න. ඒ ආයාසයන් දුරු කරන්න අකමැති වෙන්නේ මේ මේ මේ ආයාසය තුලින් තමයි මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මම මෙතෙක් දුර දියුණු වෙලා තියෙන්නේ කියලා. ඒත් මතක තියාගන්න ඒව ලෝකයේ දියුණුව. මේක ලෝකෝත්තරත්වයේ දියුණුව. ඒ නිසා ලෝකේ තියෙන දේවල් හැම දෙයක්ම අතහරින්න වෙනවා ලෝකෝත්තරත්වයට යන්න. හැබැයි ලෝකයේ තියෙන හැම දියුණුවක්ම රැවටීමක්. කිසිම මිනිසෙක් ලෝකයේ තුල දුප්පත් හෝ පොහොසත් හෝ නැත. ඒක තමන්ගේ චින්තනය. තමන්ගේ ලෝක සම්මත සංකල්පය නිසා කිසිම මිනිසෙක් දුප්පත් හෝ පොහොසත් නැත. මේ මිනිස්සු දුප්පත් කියලා හිතුවොත් දුප්පත් තමයි. පොහසත් කියලා හිතුවොත් පොහසත් තමයි. එක මහත්මයෙක් කිව්වා මම අද දුප්පත් වුණත් හෙට පොහසත් වෙනවා කියලා. මගේ තියෙන දාර්ශනික ව්‍යාපාරික ඥානයෙන් මම ඔහුට දුන්න උත්තරේ තමයි මහත්මයා මම නම් කවදාවත් දුප්පත් වෙන්නේ නැහැ පොහසත් වෙන්නේ නැහැ කියලා. ඔබට මොකද හිතෙන්නේ? කවදාවත් දුප්පත් වෙන්නෙත් නැති, කවදාවත් පෝසත් වෙන්නෙත් නැති තැනක ජීවත් වෙන්න. එවිට මේ ලෝකයේ ඉන්න මිනිසුන් එක්ක සසඳන්න බැරි පුජ්‍යලයක් බවට පත් වේ. කවදාවත් දුප්පත් වෙන්නේ නැහැ. කවදාවත් පෝසත් වෙන්නේ නැහැ. මොකද මට ওই දෙකම එපා. මොනවද ওই දෙක? මායාව. දැන් මම මහාමුදුර හැටියට වඩිනකොට මේ අරයන්නද මේ පංකල්ලේ? ඒ ඔළුවේ සංඥාවක් හැටියට තියෙනවා ඒක දෙයක්. හදන්නේ. ඊළඟට ඔය ඇත්තන්ට තියෙන ගෙවල් දොරවල් දන සම්පත් යාන වාහන අරයන්නද මේ මෙයන්ද? හරි නේද සංඥාවල්නේ. ඒවත් අරගෙන යනවා නම් අපිට හීනමානෙන් සහ අදිමානෙන් නිතරම සමානයි කියලා හිතන මානෙන් පෙලෙන්න සිද්ධ වෙනවා. සංඛාරා පරමා දුක්ඛා, මේ සංස්කාරවල දුක විඳින්න වෙනවා, මානසික වේදනා විඳින්න වෙනවා. ඒ නිසා ඔබ කවමදාකවත් දුප්පත් වෙන්න එපා, කවමදාකවත් පෝසත් වෙන්න එපා. කවුද ඒ කෙනා? මොකද මේ මානසිකත්වයේ කවදාවත් දුක්පත් නොවන, කවදාවත් පෝසත් නොවන මේ මානසිකත්වයේ මොකක්ද? ඒ දර්ශනය කොතනින්ද ගලාගෙන එන්නේ? ඔබ සෙවිය යුත්තේ ඒකයි. එහෙමනම් ඒ තැනට ඔබ පියනගන්න ඕන. පියනගලා බලන්න ඕන ඒ දර්ශනය කොතනින්ද ගලාගෙන එන්නේ කියලා. ස්වභාවික වන්න, ස්වභාවික වූ විට ඔබට කිසි දෙයක් දරාගෙන සිටීමට අවශ්‍ය නැත. ඔබ ජල ධාරාවක් වෙන්න, එය ස්වභාවයෙන් ගලාගෙන යෑමක් සිදු වෙනවා ඇත. මේ ඔබේ අධ්‍යාත්මික දර්ශනය, අධ්‍යාත්මික මෙහෙයවීම සිද්ධ කරගන්න තියෙන ක්‍රමය. ඔබ මේ මහා පොළොව වාගේ වන්න එපමණයි. මේ මහා පොළොවේ පිරිසුදු දෑත් තියෙනවා, අපිරිසුදු දෑත් තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ ගින්නක් වාගේ වන්න, හොඳයි නරකයි ඔක්කොම දවාගෙන යනවා. පිච්චිලා නොයි බලන්න. ඔබ සුළඟ වගේ වන්න, හැම තැනටම හමාගෙන යනවා. ඔබ විශ්වය වගේ වන්න, මේ අනන්ත විශ්වය ඔබට විවෘතයි. ඒ කියන්නේ ඔබ විශ්වය දකින්න නෙමෙයි තියෙන්නේ, ඔබව විශ්වයක් බවට පත් විය යුතුයි. අනේ කාර්යනේ හරි වැදගත්. ඔබ විශ්වය දකින්න නෙමෙයි තියෙන්නේ, ඔබව විශ්වයක් බවට පත් විය යුතුයි. විශ්වයක් සේවාසය කරන්න. ටිකක් බලන්නකෝ ඒ වෑංජනේ හොඳට හදන්නකෝ ටික වෙලාවක්. ඔබ විශ්වයක් බවට පත්වන්න. ඔබ විශ්වයේ දකිනවා නොවේ, ඔබව විශ්වයක් බවට පත්විය යුතුයි. තමන්ට ධර්ම අවබෝධයේ සිදු වී නැතිනම් ඔබ ගන්නා වූ ක්‍රියාමාර්ගයේ දෝෂයක් ඇත. එරණානේ ක්‍රමයේ වෙනස් කරන්න වෙනවා. සමහර ලාට පොඩි දෙයක් වෙන්න පුළුවන්. නේද? වාහනේ පණ ගැන්වෙන්නේ නැතිනම් එහි වාහනේ දෝෂයක් ඇත. මැසිම ක්‍රියා කරන්නේ නැතිනම් මේ මැසිමෙහි යම් දෝෂයක් යම් තැනක ඇත. ඒ වගේ ඔබට ධර්ම අවබෝධය වී නැත්නම් ඔබ ළඟ දොසක් ඇත. ඒ දොස එහෙම නැත්නම් ඒ අඩුපාඩු ගැනීම සිල්ලින් සිටිය යුතුයි. නේද? දැන් අපි හිතමු මේ විදුලි පංකාවක් කැරකෙන්නේ නැතුව යනවා. ඉතින් අපි කල්පනා කරනවා පෙති ටික හොඳට තියෙනවා, විදුලි පංකාවත් හොඳට තියෙනවා, ඒ කැරකෙන්නේ නැත්තේ කියලා. සියල්ල හොඳට තිබුණත් යම් කුඩා දොසක් හෝ කොතනක හරි ඇත. ඒ නිසා නේද කරගන්නේ නැත්තේ? දොසයක් තියෙනවා. ඒ වගේ සියල්ලම සම්පූර්ණ වුණත් කුඩා දොසක් තියෙනවා නම්, ශේෂමය කුඩා දොසක් තියෙනවා නම්, ඒ ධර්ම අවබෝධය පහළවන්නේ නැත. එනිසා වාර කීපයක් උත්සාහ කරද්දිත් නිවැරදි නොවනවනම් ඒ දොස ගැන පරීක්ෂා කර බලන්න. ඒ කියන්නේ ඔබට අඩු නැතුව ධර්මය කියලා දීලා තිබ්බට පොඩි වැරද්දක් හරි කොතනින් හරි වෙනසක් කරලා පාස්වර්ඩ් එක හරියට දෙනවා, මෙයා සිම්පල් කැපිටල් මාරු කරලා ගන්නවා. ඒද අන්ලොක් වෙන්නේ නැහැ නේද? ලොක් එක ඇරෙන්න අරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ පොඩි වෙනසක් තුලින් තමන් ළඟ තමන්ගේ අවබෝධයේ ප්‍රශ්න ඇති කරනවා. ලේසි නෑ තමන්ගේ මනසට තේරෙන්නේ තමන්වම තමන් මරන්න ඇදගෙන යනවා වගේ වැඩක් නේ. ස්වභාව ධර්මයෙන් හරි කාගෙන් හරි මැරෙන්නේ නැතුව තමන් විසින් තමන්ගේ මරණය සිද්ධ කර ගැනීම හා සමානයි තමන්ගේ මමත්වය දුරු කිරීම. සිය දිවි නසා ගැනීමක් වගේ. මේක සිය දිවි නෙමෙයි, සිය සංසාරෙම නසා ගැනීම. අරගෙන මේ ජීවිතේ විතරයි නේද? මේක සිය සංසාරෙම නසා ගැනීම. අරග සිය දිවි. මේක සිය සංසාරේ. මේ සත්‍ය අවබෝධ කරගෙන කැමැතිනම් එයා කැමැති පරිදි මේ සංසාරේ මනස පවත්වන්නට පුළුවන් දර්ශනය අවබෝධ වෙන්නේ එතෙන්දී. කෙනෙක් පුජ්‍යලයක් දෘෂ්ටිගත නොවේ සංසාරේ යනවද විද්‍යාත්මක බෝසත් කෙනෙක් වාගේ? එහෙම නැත්නම් මෙතනම නිවෙනවද කියලා තීරණය ගන්න පුළුවන් මේ දර්ශන අවබෝධයෙන් පස්සේ. ඊට පස්සේ අදිෂ්ඨාන පරිදි මනස පවත්වන්නට පුළුවන් බලයක් ශක්තියක් ඒ තනත්තා ළඟ පහළ වෙනවා. අදිෂ්ඨාන කළොත් මට මේ කාලෙට මේ කාලෙට මේ කාලෙට යන්න ඕන කියලා යන්න පුළුවන්. මේ ආත්ම භාවයට යන්න ඕන කියලා හිතුවොත් යන්න පුළුවන්. මේ පළවෙනි සෝහාන් මාර්ගඵලය කියන ඥාණයෙන් උදා කරගන්න කුසලය බලය පින්නතුනි 84,000ක් පන්සල් හදපු ධර්මාශෝක රජතුමාටවත් ගන්න බැරි වුණා. කොහොමද වැඩේ? 84,000ක් පන්සල් හදපු ධර්මාශෝක රජතුමාටත් ගන්න බැරි වුණා මේ සෝහාන් මාර්ගඵලයක තියෙන කුසලය. ඒ නිසා මේ මාර්ගඵලයක තියෙන කුසලය පන්සල් 84,000ක් හදනවට වඩා වැඩි. අපේ චන්දන මහත්තයා පන්සල් 84,000ක් තාම හදලා නැහැ. එනහට කීපයක් හදලා තියෙනවා. නමුත් ඒ ඔක්කොටම වඩා වැඩි මේ ධර්ම අවබෝධයෙන් ලබන මාර්ගඵල ශක්තිය. එනිසා ඒයට අපි දෙන්න ඕනේ වගේ කාලයක්. අපි පන්සලක් හදද්දී ඒ ගැන සොයමින් බලමින් අඩුපාඩු කන්නේවැඩි කරමින් නිරන්තරයෙන්ම අධීක්ෂණයෙන් සිටිනවා. එහෙමනම් මේ සත්‍ය අවබෝධයේදීත් එසේමයි. නිරන්තරයෙන් අධීක්ෂණයෙන් සිටිනවා. කොතනින්ද මට මේ ගැළවීම සිද්ධ කරගන්න පුළුවන්, මේ නිදහස අවබෝධ කරගන්න පුළුවන්, මේ ධර්ම අවබෝධය පහළ කරගන්න පුළුවන් කියලා අධීක්ෂණයෙන් සිටිනවා. එක වෙලාවක තමන්ගේ වැරද්ද තමන්ට පේනවා, ඒක නිවැරදි කරනවා. එතෙන්දී ඔබට පූර්ණ නිදහස ඒවා අර සියලු සංස්කාරයන්ගෙන් විනිර්මුක්ත වූ නිදහස ඒ අමා ශාන්ත සෝයේ දර්ශනයටපත් වෙනවා. ඥාන දර්ශනයක් යදා පඤ්ඤාය පස්සති. නිවැරදි ඥාන දර්ශනයෙන් පූර්ණත්වයටපත් වෙනකොටම අවිද්‍යාත්මක තිබුණු ජීවිතයේ තියෙන බැඳීම් අතර තදම බැඳීම හෙවත් ආත්ම දෘෂ්ටිය ගැලවී ඉවත් වී ශරීරයෙන්ම පිට වී යනවා දැනෙනවා. ගැලවිලා ගියපු අයට තේරෙනවා මේක ඇතුලේ පණ තියෙන සතෙක් වගේ කෙනෙක් වැඩ කර කර හිටියා, මිනිහා තමයි ගැලවිලා ගියේ කියලා. හිටියේ නම් පණ තියෙන මහ බලයක් වගේ දෙයක් තමයි කියලා තේරෙනවා. ඔව්. හරි ප්‍රබල ශක්තිය. යක්ෂෙක්. සක්කාය දිට්ඨිය කියන්නේ යක්ෂයෙක්. ඒ තියාගෙන සිටීමට සුදුසු දෙයක් නෙමෙයි. පළවා හරින්න ඕන. ඔබට සුගතියක මඟ පෙන්වන කෙනෙක් නෙමෙයි, දුගතියෙම මඟ පෙන්වන කෙනෙක්. එනිසා සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕන. එයාගේ ආස්වාදය, ලෝභ, ద్వේෂ, මෝහ, මාන, මදමාන, ඊර්ෂ්‍යා ධර්ම ඇති කරගන්නකොට සක්කාය දිට්ඨිය කියන්නේ ආනශෝ, කාන්න කරන්න, අන්න ඒව කරන්න. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒක එයාගේ ආස්වාදය කරගන්නවා. අවිද්‍යාව තමයි සක්කාය දිට්ඨියේ ආහාරය. ඒසා විද්‍යාව හරියට උපදවා ගන්න විට මෙහි තත්ත්වාකාරය. තත්ත්වාකාරය කියන්නේ සත්‍ය හෝ අසත්‍ය නොවේ. තත්ත්වාකාරය යනු සත්‍ය හෝ අසත්‍ය නොවේ. මේ ලෝකේ සත්‍යයක් කියා දෙයක් හෝ අසත්‍යයක් කියා දෙයක් හෝ නැත. මේ ලෝකේ තියෙන සමවන්න මේ ලෝකේ තියෙන ලෝකෝත්තරව නැත. මම මේ ලෝකේ කියලා කතා කරේ ලෝකෝත්තර බවටයි. ඒ නිසා මේ ලෝකේ තියෙන සත්‍යයක් හා අසත්‍යයක් කියා දෙයක් ලෝකෝත්තරව නැත. ඇයි? මේ සත්‍යයක් කියන්නේ අසත්‍යයක් කියන්නේ දෙකම අසත්‍යයක්. දෙකේම තියෙන්නේ පුජ්‍යල මානයක්, පුජ්‍යල දෘෂ්ටියක්, පුජ්‍යල සංකල්පයක්. ඒ නිසා මේ ලෝකයේ තුල සත්‍යයි කියලා බෙදෙන දේ තුලවත්, අසත්‍යයි කියලා දේ බෙදෙන දේ තුලවත් තත්ත්වාකාරය හෙවත් ඇත්ත తත්වේ පරම සත්‍ය කියන එක නැත. සියල් කිසිදු මානසික ස්වභාවයක් නිත්‍ය කරගන්න එපා. ඔබට ධර්ම අවබෝධය වී නැත්නම් ඔබ යම් මානසික ස්වභාවයක් නිත්‍ය කරගෙන සිටිනවා ඇත, ඒකාන්තයෙන් සිටිනවා. යම්කිසි දෘෂ්ටියක් අල්ලගෙන, සංකල්පයක් අල්ලගෙනමයි ඉන්නේ. අවබෝධය නො හැම කෙනෙක්ම අල්ලගෙනමයි ඉන්නේ. ඒකෙන් මාරු වෙන්නේ තව එකක් අල්ලගෙන. එන් ඔබේ දුස ඔබ දකින්න. පුජ්‍යල මාන්නේ දුරු කිරීමේ තියෙන අපහසුතාවය. පුජ්‍යල මාන්නේ බනහනවා, පුජ්‍යල මාන්නේ භාවනා කරනවා, පුජ්‍යල මාන්නේ විදර්ශනා කරනවා. ඔහොම ඔහොම ඔය කරගෙන යන දවසේ, යන ගමනේ යම් දවසක පුජ්‍යල මාන්නේ දුරු කිරීමේ හැකියාව ඔබ උදා කරගත යුතුයි. සියල්ල අතහැරීමට හැකි වෙස්සන්තර රජ කෙනෙකුගේ ශක්තිය අධ්‍යාත්මය තුල උපදවන සැනින් ඔබට පුජ්‍යල මානෙක් මවා යන්නට පුළුවන්. පුජ්‍යල දර්ශනයක් මවා යන්නට පුළුවන්. කාගේ ශක්තියද? වෙස්සන්තර රජ කෙනෙක්ගේ ඇති ශක්තිය ඔබ තුල ජනිත වෙන්න ඕන. දහම්සොඬ රජ්ජුරුවන්ගේ හදවතේ තිබුණු ශක්තිය ඔබ තුල ජනිත වෙන්න ඕන. ධර්මය වෙනුවෙන් කන්දක් උඩ ඉඳගෙන පල්ලෙහාට පලිනවා. එසේ පනින්නට සූදානම් මේ ජීවිතයේ තියෙන නිස්සාර බව දුටුහම. මේ මනසින් කරන්න ඕන දෙයක්, භෞතිකව කරන්න ඕන දෙයක් නෙමෙයි. භෞතිකව ගිහිල්ලා කඳුවල ඉඳලා පල්ලෙහාට පැනයි කියලා අවබෝධය ලැබෙන්නේ නැහැ. මේ මානසික දෙයක්, ඥානනේ ශක්තියක්, මානසික අධිචිත්තයක්, අධිඥානීය බලයක්. මේ මානසිකව කරන්න ඕන අතහැරීම අපි ගත්තොත් එම භෞතිකෙන් සම්පූර්ණම වැරදි. ඒ නිසා තමයි පරමාර්ථ ධර්ම පරමාර්ථ විදියට, සම්මුති ධර්ම සම්මුති විදියට පවත්ව ගන්න. පරමාර්ථයෙන් ඔබ වෙස්සන්තර රජ කෙනෙක්, දහම්සොඬ රජ කෙනෙක් විය යුතුමයි. මම අහන්න කැමති දුප්පත් හිඟන්නේ එයාට නැති බව ඇත්ත. ගයක් නැහැ, ධනයක් නැහැ, ඉතුරුවක් නැහැ, මොකුත් නැහැ. මම කියන්නේ ඔහු අල්ලා නොගත්ත කෙනෙක්ද, ආසා නොකරන කෙනෙක්ද කියලා අහන්න කැමති. නෑ, එයාගේ පොඩි දෙයයි තියෙන්නේ. පොල් කට්ට හරි ඔහු තදින් අල්ලගෙන ඉන්නේ. පොල් කට්ට හරි පොඩ්ඩක් ඇදයි යන්න බලන්න කවුරු හරි කුණු හරි දෙකක් හැත් තියෙන බෑග් මල්ල හරි අරගෙන යන්න බලන්න අල්ලගෙන ඉන්නේ අතහැරීම සිද්ධ කළ නැති එක ඇත්ත ඒ නැති වෙලක් තියෙන ඔහුගේ වැරදි ප්‍රතිපත්ති නිසා බීලා කාලා විනාශ වෙලා අකටයුතු කම් වල තමන්ගේ ජීවිතය යොදවා ගත්ත නිසා ඔහු එතෙන්ටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා කවමදාකවත් මේ භෞතික අතහැරීමකින් හිඟන්නේක් වෙලා නැති කෙනෙක් බවට පත් වෙලා මේ කෙලෙස් තවන්න පුළුවන් කම නෑ. මහ පොළොවේ තියෙන දේ තමන් සතුව තිබුණත් අනුන් සතුව තිබුණත් කා සතුව තිබුණත් මේක මට අයිති නෑ කියලා දකින් එකයි වැදගත්. එහෙම නැතුව මේ තමන් සතුව එක අනුන් සතු කිරීම කරන්න උවමනාව නැහැ. එහෙම දේයුතු තැනක් තියෙනවා නම් යම්කිසි සාධකයක් හේතුවක් කාරණයක් නිසා ඒ දෙන එක මේකට සම්බන්ධයකුත් නැහැ. ඒකට ඒකේ ධර්මතාවයේ අදාළ බව තියෙන්නේ. හිතේ සතුට හේවත් පින ලැබෙනවා ඒක ලෞකිකත්වයේ දෙයක්. නිවන් දකින්න පින් ඕනද? නිවන් දකින්න පින් අවශ්‍ය නැහැ. පව් අවශ්‍යත් නැහැ. මොකක්ද අවශ්‍ය? මුකුත් අවශ්‍ය නැහැ. නිවන් දකින්න තියෙන්නේ පින් පව් දෙකම අතහරින්න ඕන. ඉතින් ඒක කරගන්නත් යංගිසි පිනක් තියෙන්න ඕන කියලා වචනේ කියන ඔය පින කියන වචනේ අපේ ගොඩාක් අයගේ නිර්වචන ගොඩක් තියෙනවා. වාසනාවටත් කියනවා, ලක් එකටත් කියනවා, සැනසීමටත් කියනවා. එහෙම පින කියලා කියනවා. ඒකේ අර්ථ ගොඩාක් තියෙනවා. අපේ අය මේ පුණ්‍යාභි සංඛාරා වෙලා තියෙන නිවන් දකින්න පින් ඕනේ නැහැ කිව්වම නිකන් මාත් මගේ දිහනුත් බලන්නේ වපරටින් බලන්නේ නේද? මොකද පුණ්‍යාභි සංඛාරා වෙලා තියෙන පින්නක් නැතුව මොකක්වත් කරන්න බෑ කියලා දාලා තියෙන්නේ. පින් ඕනේ නැහැ කියපු ගමන් මන් දිහා නිකන් ඔරවල වගේ බලන්නේ කට්ටිය. මේකෙන් අදහස් වෙන්නේ මේ දන් පින්කම් කරන්න එපයි කියන එක නෙමෙයි. මොකද හේතුව එහෙම කිව්වහම එහෙම වුණොත් අපිටමනේ අලාභ නේද? ඔය පිනෙන්ම ජීවත් වෙන කට්ටියනේ අපි. ඉතින් ඒ නිසා මේ කතා කරන්නේ ඒක නෙමෙයි. සාමීන් වහන්සේ කෙනෙකුට දන් දෙන්න ඕන, පන්සල හදන්න උදව් කරන්න ඕන, ඒ පින බලාපොරොත්තු වෙන්නේ ප්‍රායෝගික સિદ્ધාන්තයක් පදනම් කරගෙන. ඒකෙන් හිතේ සතුටක් ඇති වෙන එක හරි. පින වඩාත් හොඳට පින් සිද්ධ වෙන්නේ පිනක් දන් දුන්නාමයි කියලා කියුවාම ඔක තේරුම් ගන්න ශක්තිය තියෙන්න ඕන. තේරුණානේ? දැන් පින ඕනේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද? පිනත් මම අතහැරලා ඔබේ හිතට සැහැල්ලුවක් කරන්න හද නැත්නම් පන්සල් වල ගහගන්නේ මොකටද? පිනට. පහුගිය දවසේ මම බණක් කියලා ඉවර වෙච්ච ගමන් මොකක් හරි දෙයකට මල් වට්ටි වෙන්දේසෙ මොකද්ද මේ මට පූජ කරපු අර ධර්මාසනයටම පූජ කරපු මල් වට්ටිය දේශකයන්න් වහන්සේට වෙන්දේසි කරනවා පටන් ගත්තා. ඔව් 1000යි. මෙහෙමයි පටන් ගන්න. ඔව් 1010යි කියලා දැන් යනවා. ඕක දැන් 1500ට ගියා. 2000යි මම මොකක්ද අර කරන්නේ කියලා. මොකක් හරි ලයිට් බිලට හරි මොකක් හරි කියලා මේ මල් වට්ටිය වෙන්දේසි කරන කට්ටිය ලොකු ලොකු ගණන් කියනවා. ඔක්කොම කොහොම හරි යනකොට කොහොම හරි රුපියල් 2100කට විතර මල් වට්ටිය ගියා. මං කෝ ඇත්ත වශයෙන්ම මල් වට්ටියක් වෙන්දේසි කරන්න ඕනේ කට ඇරලා කිව්වනම් මිනිස්සුන්ට මේ 2100ක් මෙතෙන්ට මේක දෙන්න කියලා ඔක දෙනවා මිනිස්සු කියලා. ඉතින් ඒ වගේ මේ හරි පුදුමයි. ඉතින් අපි කොහෙන් පුරුදු වෙච්ච ඒවත් දන්නේ නැහැ. කාගේ අදහස්ද දන්නේ නැහැ. ඉතින් ඒක නේද? පින තරංගයක් බවට පත් කරන්න හරි නෑ ඒක. පුණ්‍යාභි සංඛාරා වලින් අපි ඈත් වී යුතුයි. නමුත් අපි මෙහෙවරක් කරන්න පුළුවන් නම් ඒ මෙහෙවරක් කරන එක එක වෙනම දෙයක්. යහපතක් පිණිස. අපි ප්‍රශංසාවේ බලාපොරොත්තුව සිටින්නා වූ පිරිසක් විය යුතු නැයි මේ හම්බ වෙනව නැයි හොඳයි ඒක මනසට දැනෙනවා අප්‍රසාදයක් දැනකටත් ඒක දැනෙනවා නමුත් කිසි විටක අපි අප්‍රසාදය හෝ ප්‍රසාදය බලාපොරොත්තුවෙන් සිටිය යුතු නැහැ ඒක මානසික කරදරයක් පීඩාවක් ඒව හටගන්නේ තමා තුළ මානෙන් සිටීමෙන් කිසි විටක ප්‍රශංසා බලාපොරොත්තු නොවේ කිසි විටක අප්‍රශංසා අපකීර්ති බලාපොරොත්තු නොවේ නිදහස්ව නිවහල්ව වාසය කරන්න මේ සුළඟ වාගේ මේ මහ පොළොව වාගේ මේ ගලා යන ගඟක් වාගේ ජලය වාගේ ඔබ වාසය කරන්න ඔබට දරා ගන්න කිසිවක් ධර්මයේ නැත ධර්මයේ තුල තියෙන සියල්ල අත්හැරීම පමණයි ඔන්න යතුරු නිවන් දොරේ යතුරු ඔන්න දුන්නා ඔබට දරා ගන්නට කිසිවක් නැත එහෙමනම් මම හැමතිස්සෙම දරාගෙන හිර වෙලා කොච්චර හරි මිරිකිලා ඉන්නවනම් මොකද්ද බලන්න ඕන මම වැරදි පාරේ යන්නේ හාමුදුරුවෝ යතුරු දුන්නා ඒක නෙමේ මම මේ පාවිච්චි කරන්න වෙන යතුරක් මගේ අදහසක් මගේ සංකල්පයක් ධර්මයේ නිවැරදි අනුශාසනය භාවිතා කරන්න ඔබ කිසිවක් දරාගත යුතු නැත ධර්මයේ තුල තිබෙන්නේ අතහැරීම පමණයි ඊට පස්සේ අතහැරීම දරා ගන්නත් එකයි මේ ඇත්තෝ අර වචනෙන් කියුණු පූර්ණ අර්ථනේ අර්ථය නිවැරදිව ගන්න අතහැරීම කියන එක දරා ගන්න අවශ්‍ය කාරණය නෙමෙයි රැඳී සිටියේ නැත තරණය කළෙත් නැත නිකං සිටියේ නැහැ තරණය කළෙත් නැහැ රැඳී සිටියේ නැත තරණය කළෙත් නැත ඔබට තේරෙනවද මේ ලෝකේ මිනිස්සුෙකුට කොහොමද ස්වාමීනි ඔබ වහන්සේ නිවන් මාර්ග ගමන් කළේ රැඳී සිටියේ නැත තරණය කළෙත් නැත නතර වී සිටියේ නැත පිය නැගුවෙත් නැත මොලේට දීලා බලන්නකෝ උත්තරේ මොලේ අවසානයේ එයා පැත්තේ මතුවේ රැඳී සිටියේ නැත තරණය කළෙත් නැත නතර වී සිටියේ නැත පිය නැගුවෙත් නැත අන්න නිවන් දකින්න තියෙන වැඩ පිළිවෙල. දැන් ඉතින් ක්‍රියාවලිය කරලා බලන්න ව්‍යංජනේ හදන්න ඕන. ටීවී එකේ මැච් එක බලන් හිටියට ක්‍රිකට් එකක් වෙන්නේ නෑ පුහුණු වීම කරන්න. බලන්න තමන් රැඳී නොසිට පිය නොනගා බලන්න හරියට මෙතෙන්ට ගන්න තමන්ගේ මනස පිය නගන්නෙත් නැති රැඳී සිටින්නෙත් නැති තැනට ගන්න අවබෝධය ලැබූ ගායකට නිරායාසයෙන් එතෙන්ට පැමිණෙනවා අවබෝධය නොලැබූ කෙනෙක් යම් මෙහෙයවීමක් බුද්ධිමය සිදු කරලා එතෙන්ටපත් වෙන්න ඕන මේ සම්මා දිට්ඨියට පත් කර ගැනීමයි කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකය පිළිබඳව පින්තූරය හරියට ගන්නයි මේ හදන්නේ. දැන් ওই කැමරාවල තියෙනෝනේ ලෙන්ස් එකේ ගොඩාක් තියෙනවා ඒවා කරකවලා හදා ගන්න පුළුවන්. ආලෝකය වැඩි කරන්න පුළුවන්. පිච්ච ක්වලිටි එක හදන්න පුළුවන්. ඔය ලස්සනට තියෙන ફોකස් කරන්න ඕනේ ඒක. එහෙම කරලා කරලා දක්ෂ කැමරමන් කෙනෙක් ලස්සන බින්තූරයක් ගන්නවා ඔහුගේ කැමරාවේ නේද? ඔය ඇත කුරුල්ලන්ගේ එහෙම තියෙන පින්තූර ගන්න තියෙන කැමරා තියෙන ගොඩාක් ලෙන්ස් එක දිගයි. ඒක ගොඩාක් zoom කරන්න පුළුවන් මේ දුර කැමරා. ඔහු ඈත ඉන්න කුරුල්ලෙක් දැකලා බොහොම ලස්සන ඡායාරූපයක් ගන්න මහන්සි ගන්නවා. ගොඩාක් මහන්සි ගන්නවා. හෙලෙන්නේ නැති වෙන්න ඕන. ඡායාරූපේ පැහැදිලි වෙන්න ඕන. ෆ්‍රේම් එක හොඳ වෙන්න ඕන. වර්ණය නේද? ලස්සන වර්ණවත් වෙන්න ඕන. ඒ ඔක්කොම බලනවා මෙයා. ඒ බලලා බලලා බලලා ලස්සන පින්තූරය ගන්නවා. ඔබත් ඒ වගේ තමයි මේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්පේ හරියටම ගන්න ඕන. සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න කෙනා ඒ වගේ හරියටම මේක අර ફોකස් කරායම zoom කිරීම හරියටම කරන්න ඕන. එවිටයි ඔබට අර ක්ලියර් පින්තූරේ හම්බෙන්නේ. නැත්නම් එතකම මේක හරියට සිදු නොවෙනවා නම් මොකද වෙන්නේ? කුරුල්ලට ඉලක් වෙලා තියෙන එකත් ඇත්ත, ලං වෙලා තියෙන එකත් ඇත්ත. තාම හරියට ක්ලියර් නෑනේ. පැහැදිලි නෑ. එහෙම නැත්නම් ෆ්‍රේම් එකට එන්නේ හරියට. මොනවා හරි අඩුවා. හුදු කුරුල්ලා පෙනුනට මදි. ඒකේ තියෙන වර්ණවත් බව ලස්සන ඒ ගුණය ඇතුල් වෙන්න ඕනේ ඡායාරූපයට. ඒ නිසා ඔහු මහන්සි වෙනවා තව දුරටත් මේක ක්ලියර් කරගන්න, පැහැදිලි කරගන්න. ඒ වගේම ඔබ මහන්සි වෙන්න ඔබේ මනසේ අර පැහැදිලි ඡායාරූපය ගන්න. ඔබේ මනසේ සුපිරිසුදු පැහැදිලි ඡායාරූපය ඔබ ගත්තාද? අපි නොදන්නා භාෂා 100කින් විතර අපි නොදන්නා අධ්‍යයනය කරපු නැති අපි දන්නවා සිංහල, ඉංග්‍රීසි, දෙමළ, පොඩි පොඩි පාලි, සංස්කෘත වගේ ටිකයිනේ, පොඩි පොඩි වචන ටික භාෂා ටිකනේ. ඒ ටික නෙමෙයි, ඒ ටික ඇරෙන්නව තව භාෂා 100කින් මිනිස්සු මේ ඉස්සරහට ඇවිල්ලා එක එක දේවල් අපිට කියලා යනවා. අපි ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්නවා. මොකද වෙන්නේ? අපි සංඥා නොගත්ත නිසා, ඒ සංඥා අපිට තේරෙන්නේ නැති නිසා එක්කෙනෙක් බැනලා යනවා, එක්කෙනෙක් හොඳ කියලා යනවා, එක්ක කතාවක් කියලා යනවා, තව එක්කෙනෙක් ලස්සන කතාවක් කියනවා, තව එක්කෙනෙක් අවලස්සන කතාවක් කියනවා, තව එක්කෙනෙක් රට ගැන කියනවා, තව එක්කෙනෙක් සබාදහම ගැන කියනවා, මොනවා හරි කතා පවත්තලා යනවා. අපි දන්නේ නැහැ. අපි කිසිවක් සංඥා නොකර ගන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ තියෙන ඉන්ද්‍රිය ඥානේ ඉක්ම වූ උත්තමයාට දන්න භාෂාවෙන් බැන්නත් අර නොදන්නා භාෂාවෙන් බලිනවා වගේ දැනෙන්නේ නැති ගතියක් ඇති වෙනවා. තේරුණාද? ඒකට හේතුව මේ දන්න භාෂාව තුළ තියෙන සංඥාවෙත් අවිද්‍යාව දන්නා නිසා, දැක්ක නිසා. කිසි විටක අතීත සංඥාවකින් බලන්නේ නැහැ. නැවුම් දැක්ම සම්මාදිට්ඨිය කියන්නේ හැම විටම නැවුම් අලුත් හරණ වෙන්නේ හැම විටම අලුත්. සබාධාමේ අලුත් වීමක් සමගම ඥානයේ අලුත් වෙලා හැම විටම නැවුම් බවක් රැඳෙනවා. අතීත සංඥාවෙන් බලන්නේ ධර්ම අවබෝධය වෙච්ච කෙනාගේ ඒ ඥාණය අහස වගේ. ඇයි අහස වගේ කියන්නේ? එකක් අනන්තයි. එක ගුණයක් නේ. අහසේ තියෙන ගුණය තමයි අනන්තයි. ඒක සීමාවක් හොයන්න බෑ. ධර්ම අවබෝධය වෙච්ච කෙනාගේ ඥාණය අනන්තයි. අනිත් එක තමයි මේ අහසේ ගුවන් යානා යනවා, කුරුල්ලෝ පිහාමිනවා, උල්කාපාත ග්‍රහලෝකයේ මේ පාවෙනවා, කඩාගෙන වැටෙනවා. නමුත් කිසි විටක පිය සටහන් නෑ. පාරවල් හිටලා කොයිබකවත්ම සටහනක් දැක්විලා නෑ. ඒ නිසා අනන්ත අහස වාගේ, අහස වාගේ ඥානයක් ඔබට තියෙනවා නම් බලන්න මොන තරම් ශාන්තියක්ද කියලා. ඒ අහසේ ගුවන් යානා යන්නේ නැති අහසක් බවට පත් වෙන්නේ. ඒක ගුවන් යානා යනෝ පාරවල් නෑ. ඒ අහසේ කුරුල්ලෝ පිහාමෙන් නැති අහසක් නෙමෙයි. කුරුල්ලෝ පිහාවිනවා පාරවල් නෑ. ඒ ඥානයට මොන දේ ගලාගෙන ආවත්, මොන දේ තිබුණත් කිසි දෙයක සංඥාවක් සටහනක් ඇති කරගන්න තැනක නෑ. එනිසා අහස වගේ සිතක්, අහස වගේ ඥානයක් ඇති කරගන්න. ඒ ඔබේ සිත එතන එතෙන්ට ඇවිල්ලා නැත්නම් බන්ධනයන්ගෙන් නිදහස් ඉගිලෙන්න උත්සාහවත් වෙන්න ඕන. ඔය බන්ධන ඔබමයි අල්ලගෙන ඉන්නේ, වෙන කෙනෙක් නෙමෙයි බඳලා තියෙන්නේ. අර රිලා උගුල තමයි දැම්ම තුඹසට ආත මිටිකල් අල්ලගත්තා. ගැලවෙන්න උත්සාහ කරනවා, ගැලවෙන්න බෑ, අතාරින්නෙත් නෑ. වැද්ද අල්ලගන්නවා. තේරුණානේ? වැද්ද අල්ලගන්න. ඒ වගේ ඔබත් ගැලවෙන්න උත්සාහ කරනවා, ගැලවෙන්නේ නෑ. මොකද හරෙන් අල්ලගෙන ඉන්නේ. මොනවා හරි දෘෂ්ටිය තමන්ට දැනුවත්ව හරි නොදැනුවත්ව හරි, සමහර ඒවා නොදැනුවත්ව තියෙන්නේ. තමන්ට පේන්නේ තමන් අල්ලගත්තු ස්වභාවය, තමන්ට පේන්නේ තමන්ගේ වැරද්ද, තමන්ට පේන්නේ තමන්ගේ මූණේ තියෙන දෙල ටික, තමන්ට පේන්නේ නෑ වෙන කවුරු හරි කෙනෙක් කියලා දෙනවා. තමන්ගේ ඇහි තියෙන කබ ටික තමන්ට පේන්නේ නෑ වගේ කියලා කවුරු හරි කියලා දුන්නාම තමයි සමහරලාට තමන් වැරදි කරගන්න. ඒ වගේ තමන්ගේ වැරද්ද සමහර විට පේන්නේ නෑ. සාමාන්‍යයෙන් මං ආමන් හරි කැමති නත්තරින්න කැමති කොහොත් හරින්නේ නෑ. එතපි අපි නොයෙකුත් ආකාරයට පෙන්වලා දෙන්නේ ඔබේ මෙන්න මේ අඩුපාඩුකම් තියෙනවද කියලා බලන්න, බලන්න පරීක්ෂා කරලා බලන්න කියලා උපදේශය දෙන්නේ ඒ නිසයි. වෙන දෙයක් නෙමෙයි ඔබ අත්හරින්න ඕන. ඔබ ඔබේ මනස විසින් ඔබ අල්ලගෙන ඉන්න දෙයයි ඔබ අත්හරින්න ඕනේ. ඔබ විසින් යම් වෙන දෙයක් අත්හැරීමක් නෙමෙයි. ඔබ විසින් අල්ලගෙන ඉන්න දෙයි ඔබ අත්හරින්න ඕන. ඒක භාවනා දෘෂ්ටියක් වෙන්නත් පුළුවන්, පුඤ්ජලමානයක් වෙන්නත් පුළුවන්, ක්ලේශ ධර්මයක් වෙන්නත් පුළුවන්, දෘෂ්ටියක් සංකල්පයක් වෙන්නත් පුළුවන්, තමා පිළිබඳව දෙයක් වෙන්න පුළුවන්, අනුන් පිළිබඳව දෙයක් වෙන්න පුළුවන්, අපුණ්‍යාභිසංකාරයක් වෙන්න පුළුවන්, පුණ්‍යාභිසංකාරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ පිළිබඳවම හරි ඇති වෙච්ච සංකාරයක් වෙන්නත් පුළුවන්. ඒ කුමක් වුවද ඔබ අල්ලාගත් දේ අත්හරින්න ඕනමයි. අතහැරීම කියන්නේ ද්වේෂ සහගතව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වෛරයෙන් ක්‍රෝධයෙන් කරන්න තියෙන දෙයක් නෙමෙයි. පුජ්‍යලයා විසින් දැඩි මානසිකත්වයක් හදාගෙන තව කෙනෙකු පාලනය කරන්නන්සේ කරන්න ඕන දෙයක් නෙමෙයි. කෝඩු කරගෙන ඉන්න කුරුල්ලගේ ගේට්ටුව ඇරලා දානවා. නිදහස් වෙන්න බලාගෙන ඉන්න මේ කුරුල්ලා හිමේ සැරේ අර ගේට්ටුව ළඟට ඇවිල්ලා ඒ එයාගේ කවුළුව ළඟට ඇවිල්ලා ඒ කවුළුවෙන් විහාමල යනවා. ඔබට තියෙන්නේ විවෘත කරන්න පමණයි. කුරුල්ලා විහාමේ ඔබේ මනස ඔබ විවෘත කරන්න, ඔබේ නිදහස ඔබට ලැබේ. නමුත් ඔබ නිතරම දෘෂ්ටිගතව බැඳලා තියෙනවා නම් ඔබේ මනසේ තෙක් නිදහස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කූඩු ඇරියත් වැඩක් නැහැ. කකුල බැඳලා නංගිර වගේ නේ ඔබ යාම ඉන්නේ නේ. කිසිදු බැඳීමක් නැති තැන ස්වභාවයෙන් මේ සියල්ල ගිලිහි යාව සිදු වෙනවා. ධර්ම අවබෝධයේ වූ කෙනෙකු පිටින් යම් යම් දේවල් වලට ආස කරත් කැමති වුණත් කලමනාකරණය කළත් යම් යම් පොඩි පොඩි පුජ්‍යල චර්යාට තිබුණත් කිසි විටක අවසාන චිත්තයෙන් සසරට නොබැඳී භවනා විශ්වාසයි තහවුරුයි. මොකද අවසාන සිතුවිල්ලෙන් තමයි අතහැරීම යා පුරුදු කරලා තියෙන්නේ. වෙන අය අතහැරීම පුරුදු කරන්නේ උඩින් අවසාන සිතුවිල්ලෙන් අල්ලගෙන. එයා ඒ අතහැරීම සිද්ධ කරන්නේ අවසාන සිතුවිල්ලෙන්, පිට සිතුවිලි වලින් අල්ලගෙන හිටියත් ඉන්නවා වගේ පෙනුණත් එයා අල්ලගෙන නැහැ, අවසාන චේතනාවෙන් අත්හැරිලා තියෙන්නේ. එනිසා අවසාන චේතනාවෙන් නොබැදෙන එකයි, ගැඹුරුම චේතනාවෙන් නොබැදෙන එකයි කිසිවකට තියෙන භාග්‍යවන්තකම. හරි දෙයි කියලා දෙයක් මේ ලෝකේ අල්ල ගන්නත් එපා, වැරදි දෙයි කියලා දෙයක් අල්ල ගන්නත් එපා. හරි දෙයි අල්ල ගන්නත් එපා, වැරදි දෙයි අල්ල ගන්නත් එපා. කිසිම ක්‍රියාවකට පත් වෙන්න එපා, සංකල්පයකට වැටෙන්න එපා. කිසිම උත්සාහයක් අවශ්‍ය නැත, කිසිම සිහියක් අවශ්‍ය නැත, කිසිම බලාපොරොත්තුවක් අවශ්‍ය නැත. ඒක තමයි සම්මා වායාමය, ඒක තමයි සම්මා සතිය, ඒක තමයි සම්මා ආජීවය. කිසිම සමාධියක් අවශ්‍ය නැත, ඒක තමයි සම්මා සමාධිය. කිසිම වචනයක් අවශ්‍ය නැත, ඒක තමයි සම්මා වාචා. කිසිම සංකල්පයක් අවශ්‍ය නැත, ඒක තමයි සම්මා සංකප්ප. කිසිම දෘෂ්ටියක් අවශ්‍ය නැත, ඒක තමයි සම්මා දිට්ඨි. සබ්බ රසෝ ධම්ම රසෝ දිනාති. මේ ලෝකේ තියෙන රස අතරේ ඔය කෙලෙස් කහටවල රසයක් තියෙනවා, මමත්වේ රසයකුත් තියෙනවා. ඒ සියලු රස අතරින් ධර්මයේ රසය දිනනවා, ශ්‍රේෂ්ඨයි, විශිෂ්ටයි. ඒ රසය අපූර්වයි. දෙවියගේ අතීතය අත්හැර, නැළබූ අනාගතය අත්හැර වර්තමානයේ නොඇලී වාසය කිරීමේ ඒ අධ්‍යාත්මික දර්ශනය. පුජ්‍යලේ කරන වැඩක් නෙමෙයි. පුජ්‍යලයට කරන්න බෑ ඕක. පුජ්‍යලත්වේ නිදහස් වුණු තැන සිදුවෙන ස්වභාවල. ධර්ම දැන් ගොඩක් කියලා දෙනවා ස්වාමීන් වහන්සේලාම කිව්වට ඕක පුජ්‍යලයයි කරන්න හදන්නේ. පුජ්‍යලයට කරන්න බෑ. පුජ්‍යලත්වේ නික්මුණු තැන නිදහස් වූ තැන ওই தත්වයේ ස්වභාවිකව පවතිනවා. දැන් අපි මොනවද කරන්න ඕන භාවනාව නිවන් දකින්න? නිවන් දකින්නකම් කරන්න ඕන විදර්ශනා භාවනාව. ඒ කියන්නේ මේක විමසා තේරුම් ගත යුතුයි. ධර්මයේ දැක්කට පස්සේ මොකද්ද කරන්න ඕන භාවනාව? ධර්ම භාවනා කරලා ඉවරයි. පාඩම් කරලා ඉවරයි විභාගයෙන් සමත් වුණාම. ආය වෙන වෙන දේවල් වලට පාඩම් කරාට විභාගයට පාඩම් කරනවා කියන එකක් නැහැ. ඒ වගේ විදර්ශනාව තියෙන ධර්මයේ දකින්නතුරු ධර්මයේ දැක්කට පස්සේ විදර්ශනාව අවසන්. ඊළඟට එනවා විදර්ශනාවේ ප්‍රතිඵලය. ඒක භාවිතා ධර්මයක්වත් කර්ම ධර්මයක්වත් නෙමේ. ඒක නිරෝධ ධර්මයක්. විමුක්ති ධර්මයක්. විමුක්තිය තුළ මොනවද කරන්න තියෙන්නේ? විමුක්තිය තුළ අරගල නෑ, ප්‍රශ්න නෑ, තර්ක නෑ, වාද නෑ. මොකද විමුක්තියටපත් වෙලා මොනවද අපි විමුක්ති කරේ? තණ්හා විමුක්තිය, භව විමුක්තිය, සංකාර විමුක්තිය. කරුණානේ ඒ වචනවල තියෙන ගැඹුරු අර්ථ හරියට වටහා ගන්න ඕන. භව විමුක්ති කරන එක හොඳයි. සංකාර විමුක්ති කරන එක හොඳයි. භාෂා අර්ථයවත් නොදන්න නූගත්තු දාන නම් වල තියෙන වැරදි අර්ථ බලන්න. ජනතා විමුක්ති කරන එක හොඳ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ ජනතාව නැති කිරීම. තේරුණාද? දැන් තණ්හා විමුක්ති කිව්වහම මොකක්ද අර්ථය? තණ්හාව නැති කිරීම. භව විමුක්තිය කිව්වහම භවය නැති කිරීම. චේතෝ විමුක්තිය කිව්වහම චේතනා කර්ම නැති කිරීම. ජනතා විමුක්තිය කිව්වහම ජනතාව නැති කිරීම. මන් දන්නේ ඒගොල්ලෝ කරන්නේ මොකක්ද දන්නේ නැහැ. පව් ඔය දේශපාලන ආදේව මොඩියෝ කියන්නේ ඕකයි. ආදයන්ට මොලේ නැහැ. රාජයන් නෙවෙයි ඔක්කොටම ඔය පාර්ලිමේන්තු ඉන්න 225ටම මොලේ නැහැ. මොලේ දිනන නම් ඔතෙන්ට යන්නෙත් නැහැ. මම එක දවසක් ගියා අයියන්නේ නැහැ කියලා හිතුවා. හේතුව මහා කුණුහරුප මඩුවක් ඒක. ඒක අපි නෙමෙයි කියන්නේ. ඒක කථානායකම නේ කියන්නේ. නිතරම කියන උඩ පාසල් ළමයි ඉන්න ඕකුණු හර්ප කියන්න එපා, මන්ත්‍රීතුමෝ ඕකුණු හර්ප කියන්න එපා. ඒ නිසා අපි මේ විමුක්තිය කියන කාරණේ හරි තැනින් තේරුම් කරගන්න ඕන. විමුක්තියට පත්ව වේකොට කරන්නට කිසි දෙයක් නැත. ධාරියද කාරණේ ඒ තරහින් කිපු කාරණේ ඒක ඇත්ත කතා. ඒක බලේ තියෙනකොට මොලේ නැති වෙනවයි කියන එක සම්පූර්ණ ඇත්ත. ඊළඟට මොකද හේතුව? බලයෙන් ඕනම දෙයක් මට කරවගන්න පුළුවන් කියන මානසිකත්වය ඇති වෙනවනේ. ධනෙ තියෙන කොට චුට්ටක් මොලේ නැති වෙනවා. ඒකට අපි පරිස්සම් වෙන්න. ඒ හේතුව මට සල්ලි වලින් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මට මේ අනිත් දායකයන්ට වඩා හොඳින් කතා කරනවා අපේ හාමුදුරුවෝ මහත්වෝ කියනවා සර් කියනවා ප්ලේන් ටිකක් හදලා දෙනවා ගියාම කියලා හිතනවා. මොකද හේතුව එමේ කියලා හිතනවා. ඉතින් රජවරුන්ටත් එහෙමනේ, ඔය කොසල් රජුරෝ හිතනවා බුදුහාමුදුරුවෝ මමයි කහ සමානයි කියලා. මෝඩකමනේ නේ, මෝඩකම. හදන්නම බෑ මිනිස්සයා. උදව් කරනවා, උපකාර කරනවා, තේ හදින්නේ. හරි, යාළුකමට මිත්‍රකමට සමානකමට උදව් කරන්නේ. මගේ මේ සුද්ධෝදන මහරජතුමාගේ පුත්‍ර රත්නය සිද්ධාර්ථ, ඒ නිසා මං යාළුවා, මගේ යාළුවා මං අත්හරින්න බෑ. බණ බුදු නෙමෙයි, බුදු නොවුනත් මම මේ මිත්‍රත්වයක් තියෙන්න ඕන, සලකන්න ඕන කියලා. ඒක නෙමෙයි වැදගත්. ඒ නිසා දැන් අපිව ආශ්‍රය කරන අය එක එක විදියට ආශ්‍රය කරනවා. යාළුවෝ හැටියට ආශ්‍රය කරනවා, හිතවත්තු හැටියට, ඥාති හැටියට අපි ආශ්‍රය කරනවා, දන්න අඳුරන අය හැටියට ආශ්‍රය කරනවා. ඒකක්වත් වැඩන්නේ ධර්මය නිසා පින්නතුනේ ස්වාමීන් වහන්සේ ආශ්‍රය කරන්න ඕන, ධර්ම අවබෝධය පිණිස. ධර්ම අවබෝධයෙන් පිදුම් ලබන තරම් වටිනාකමක් බුදුරජාණන් වහන්සේ හරි අපිව හරිට පූජා කිරීමක් තවත් නැහැ. ඔබ ධර්ම අවබෝධයට පත් වෙනවායි කියලා කියන්න පින්නතුනි, ඒක තමයි ලොකුම පිදුම් ලැබීම. දැන් අපි චන්දර මහත්තයා මේ ධර්ම ශාලාවක් හදලා ඉඩමක් හදලා පූජා කරා. ඒක පරාදයි ඔබ ධර්ම අවබෝධය කරගන්නකොට. හරි වැඩක් වෙන්නේ නේද? ඒක පරාදයි ධර්ම අවබෝධය කරගන්නකොට. යමෙක් ධර්ම අවබෝධය කරගන්නකොට ඒක පරාදයි. එතුමා ඒකත් පූජ කළ ධර්මයත් අවබෝධ කරගන්නකොට ඒ සියල්ල පරාදයි. තේරුණානේ නේද? ධර්ම ශාලාවලුත් හදලා පූජ කළා, ධර්මයත් අවබෝධ කරගන්නකොට ඒ තනේ තනේ ධර්ම අවබෝධය කරගන්නවට වඩා ඒකත් ඊටත් වඩා ඉහළයි ඒක. ඒ නිසා ශ්‍රේෂ්ඨම ධර්ම අවබෝධය ඇති කර ගැනීම, ඒක දියුණු පවුණු කර ගැනීම. කිසිම කෙනෙක්ගේ පොළු පහරක් ගල් පහරක් වදින් නැති මට්ටමට අපි සංවර්ධනය වීම. දැන් බලන්න හඳ ගොඩාක් ඉහළින් බැබලෙන්නේ. මේ ලෝකේ ඉන්න මිනිස්සු ගල් මුගුරු වලින් පොළු වලින් පහර දුන්නොත් අර හඳ ළඟට කිට්ටු වෙනවද? ওই වෙඩි බෝම්බ රොකට් හරි යවුවට එහෙම කිට්ටු වෙන්නේ නැහැ. ඒ ඉතා ඉහලින් බබලෙන්නේ. ඒ නිසා ඔබ මේ සමාජය තුළ, ඔබේ ඥානය තුළ, අධ්‍යාත්මය තුළ ඉතා ඉහලින් බබලෙන්න. පහලින් බබලන තර පොළු පහරවල් වදිනවා. ඉතා ඉහලින් බබලෙන්න. වදින මට්ටමේ ඉන්නක නෙමෙයි ශ්‍රේෂ්ඨත්වය. මොකද? නොවැදින මට්ටමේ. මේ ලෝකයෙන් ලැබෙන වාචික ගල් ගෙඩි පොළු පහරවල්, මේ ලෝකයේ තියෙන ස්වභාව අටලෝ දහමේ කම්පන අර පොළු පහරවල් ගල් ගෙඩි නොවැදින සීමාවේ ඉහළින් පුන් සඳසේ බැබලේ. ඒ මානසික දර්ශනයේ මේ සුවපත් භාවයේ ඒ අවබෝධයෙන් ලකින්. පොළවේ ඉඳි පොළව පේන්නේ නැහැ. අහසට යන්න ඕනනේ. අහසට ගියාම මුළු ලංකාවම පේනවා. නැත්තම් මේ ගමවත් පේන්නේ නැහැ නේ අපිට පොළවේ ඉන්නකොට නේද? ඒ නිසා අපි තුලින් මිදෙන්න ඕනේ. අපිව තේරුම් ගන්න. අපි ගැන හිතාගෙන ඉන්න විදිය නෙමෙයි. අපි අපෙන් ගැලවිලා අපි දිහා බලනකොට අපිට තේරෙනවා අපි කොච්චර පොඩිද කුඩාද කියලා. පොඩි ළමයි වගේ හිතනව හිතුව නේද? පොඩි ළමයි වගේ කල්පනා කළා නේද? පැවතු තිබුණා නේද? කියලා hina යනවා. ගුටි බෙට වදින තැනක ඉඳගෙන ඒව ඉවසා දරා ගන්න එක හරි පාලනය කරන එක හරි නෙමේ වැදගත්. අර පොළු පහරවල් ගල් පහරවල් වදින්නේ නැති ඉහළකට වෙලා වාසය කරන එකයි වැදගත්. දැන් ඔබ එකින් ලොකු දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබේ මනස පාලනය කරගෙන ඉන්න එක නෙමේ වැදගත්. මේ පාලනය කරන්න සිද්ධ වෙන්නේ ඒ ගුටි බෙට පොළු පහරවල් වදින තැනදීනේ නේද? කවර්දමදමා ඉන්න සිද්ධ වෙන්නේ. කව කර කර ඉන සිද්ධ වෙන්නේ ගුටිපැට පහරවල් වදින තැන එනකොට. ඔබට හැකිනම් ඔබ අර අහස වාගේ අහසේ පුන්සඳ වාගේ ඉහළින් ඉන්න මේ ලෝකේ ඉඳන් ගහන ගල් මූරු පොළු පහරවල් කිසිවක් ඇතෙන්ට පැමිණෙන්නේ නැත. ඒ නිසා ඔබ දරාගෙන සිටීම නෙමෙයි වැදගත්. උසුලාගෙන සිටීමේ වැදගත්. වේදනාව දරාගෙන සිටීමේ වැදගත් නම ගම නෙමේ අපි මෙතනින් පෙන්නුම් කරන්නේ. ඒ කිසිම පහරක් ඔබට නොවදින තැනක ඔබ වාසය කරා. දැන් තේරුණා නේද? ඔබට ඔබේ මනස වෙනස් කරගන්න හොඳ උපදේශයක් වේ. ඔබ ඉන්නේ පහර දරාගෙන කාගෙන ඉවසාගෙන ඉන්න තැන නම් ඒක එච්චර වැදගත් නෑ. මුටිකන මිනිස්සෙකුට ඔබ දරා ගන්නව ඔබ ඉවස ගන්නව කියලා කිව්වහම ඒ මිනිස්සයා යන්නේ මීට වඩා වෙන වැඩක් නැද්ද? වෙන ක්‍රමයක් නැද්ද? මොකද මේක හරි අමාරුයි කියලා නේ කියන්නේ නේද? මුටිකන්ද බෑනේ. එනිසා අපි නොවදිනා තැනක සිටියාම මේ පහළ මේ මිනිසුන් විසින් එල්ල කරන ගල් මුගුරු පිළිබඳව අවධානයක්වත් යොමු කරන්න අවශ්‍ය කරන්නේ. බොහෝම ඉහලින් බැබලි බැබලි අපුන් සඳ වාගේ හිරු මඩල වාගේ. ඒ නිසා බුදුහාමුදුරු හිරු වගේ කියනවා, සඳු වගේ කියන්නේ ඒකයි. මේ හැම දෙයකටම වඩා ඉහලින් බැබලි බැබලි මේ ලෝකයේ ඉන්න මිනිසුන්ට හැදිච්ච පිස්සුව බලබලා ඉන්නව, මහ පොළොව හිනා වෙනව, හිරු හිනා වෙනව, ජලය වායුව සිනා වෙනෝ. මේ මිනිස්සුන්ගේ තියෙන චින්තනයේ තියෙන ළමා ගතිය, ලදරු ගතිය, ග්‍රාම්‍ය ගතිය, ග්‍රාමෝ කියලා කියන්නේ ඒකයි. හීනෝ පූතජ්ජනිකෝ, හරි ග්‍රාම්‍යයි හීනයි. පූතජ්ජන මිනිස්සයා හරි පොඩි ළමෙක් වගේ කියලා කියන්නේ ඒකයි. නමුත් මිනිස්සු හිතන් ඉන්නේ අපි ලොකු අය කියලා. කූඹියත් හිතන් ඉන්නේම තමයි මම ලොකු මිනිහෙක් කියලා. ඒ සත්ව ස්වභාවයේ හැටි, සත්ව ස්වභාවයේ හැටි. ජලයේ ඉන්න මාළුවා ඉන්නේ එයා හරි ආඩම්බරෙන්. එයාගේ ලෝකේ එයා තමයි රජා කියලා. මේ දෘශ්‍ය මායාවෙන් මේ සක්කාය දිට්ඨියේ නිදහස් වේ හැකි එකම සත්‍යය මේ මිනිසයා. එක සංකල්පයක් නෙමෙයි මේ සංකල්පය. මේ ලෝකයේ අතරමං වුණ අපට මේ සංකල්පවල අතරත්‍ය තියෙන නිස්කාරණ ස්වභාවය පෙන්වුම් කළ දෙයලා. සංකල්පවලින් තොර වාසය කිරීමේ අධ්‍යාත්මික නිදහස. කිසි දෙයක් බොරු නෑ, කිසි දෙයක් ඇත්ත නෑ. සංකල්ප වලින් තොර වූ කෙනාට කිසි දෙයක් බොරුවක් නෙමෙයි, කිසි දෙයක් ඇත්ත නෙමෙයි. ඔබට තේරෙනවද මේ දර්ශනේ උපදින්නේ කොතනින්ද කියලා? ඔබ ඉන්නේ යම් යම් දේවල් ලෝකේ බොරු, යම් යම් දේවල් ඇත්තයි කියන තැන. ධර්මයේ පවතින්නේ, අවබෝධයේ පවතින්නේ ධර්ම අවබෝධය. කිසි දෙයක් බොරු නෙමෙයි, කිසි දෙයක් ඇත්ත නෙමෙයි. එහෙන් අදහස් වෙන්නේ මොකද්ද? මට කිසි වෙලාවක ඇලිීමක් ගැටීමක් නැහැ. එනිසා ලෝකෙට බහලා බලන්න, ලෝකේ නිදහස්ව බලන්න, ලෝකේ ඈත් වෙලා බලන්න. මේ ලෝකෙට සම්බන්ධ නැතුව අර ඈත සඳ වාගේ, හිරු වාගේ ඈත ඉඳන් ලෝකෙ දිහා බලන්න. එතකොට ඔබට සනීපයි. ලෝකෙට බහලා බැලුවම මේ ලෝකෙ පීඩා හැම දෙයක්ම වෙදීන සිද්ධ වෙයි. ලෝකෙන් එතරව වාසය කරන්න. ඉතින් ඒ සම්මාදීට පත් වෙච්ච අයට ඒ පුරුදු පුහුණු කරගන්න පුළුවන්, දියුණු කරගන්න පුළුවන්, ඒ තුල යම් තාක් වැඩ ඉන්න පුළුවන්. ලෝකේට වැසගෙන හිටියත් එයාට නිදහස් වීමේ වේගය වැඩි. හැබැයි ධර්ම අවබෝධය නොවු කෙනා නම් ඒ ලෝකේට වේගෙන් අහු වෙනවා. ලෝකෙන් මිදීමක් පිළිබඳව දන්නේම නැහැ. ඒ කියන්නේ ධර්ම අවබෝධය වෙච්ච කෙනා, තමන් නිවහන හදාගත්ත කෙනෙක් කොහේ ඇවිදලා ගියත් ඒ නිවහනට ඇවිල්ලා ඉන්න පුළුවන්. ධර්ම අවබෝධ නොවු කෙනා හැමතැනම බැටකකා, හැමතැනම ඇවිදිනෝ. තමන්ට රැඳී සිටින්නට නිවහනක් නැති කෙනෙක් හා සමානයි. සැබෑ නිවහන ඔබේ ධර්ම අවබෝධයයි. ඒ ධර්ම අවබෝධය නොපමාව සිදු කරන්න ඔබ හැමට ශක්තිය ලැබේවා කියලා හැරියන්නේ නැහැ. ඔබ උත්සාහ කරත්වා කියලා අදිස්ථාන කරන, ප්‍රාර්ථනා කරන හැමදෙනාටම තෙරුවන් සරණයි. ලැබුවා නව වසර තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන නව වසරක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.